වසරේ 6 වෙනි මාසේ 11 වෙනිදා භාවනා වැඩසටහන. මමත්වයට සැප එකතු කළද මමත්වය කිසිදා සෑහීමට පත් නොවේ. එබැවින් සැබෑම සැපය මමත්වය ඉවත් කිරීමයි, දුරු කිරීමයි. මමත්වයට එකතු කරන සැප ලෝකයේ කෝටි 700ක් ඔය 800ක් විතර ඉන්න ජනගහණය එකතු කරනවා සැප. කාටද ඒ සැප එකතු කරන්නේ? මමත්වයට සැප එකතු කරනවා. මමත්වයට එකතු කරන සැප කුමක්ද? සුඛ වේදනාව. මේ තමයි මමත්වයට එකතු කරන සැප. මමත්වයට සැප එකතු කළාට මමත්වය සෑහීමටපත් උනාද? පත් උනාද? ඒක මතවාදයක්ද? නෑ. ප්‍රත්‍යක්ෂතාවයෙන් යුක්තවම කියන්න පුළුවන් අපි මමත්වයට බොහෝ සැප එකතු කළා, ඒ වුණාට සැපක් නම් ලැබුණේ නෑ, සහනයක් නම් ලැබුණේ නෑ කියලා. ඒ නිසා අපිට අලුත් ක්‍රියාමාර්ගයක් ගන්න සිද්ධ වෙනවා. සැබෑම සැපය මමත්වය ඉවත් කිරීම, එහෙම නැත්නම් දුරු කිරීම. දැන් අපි මේ සූදානම් වෙන්නේ මමත්වයට සැපක් එකතු කරන්න නෙවෙයි, මමත්වය දුරු කරන්න. දැන් ගොඩාක් අය සිතුව මමත්වයට මට සැප ලැබුණහම සැප විඳින්න පුළුවන් කියලා. බෑ. බුදුහාමුදුරෝ සැප සොයලා සැප විඳින්න බෑ. මේ සැප සොයන මමත්වය මුලාවක්. ඒ මුලාව දුරු කිරීමෙන් අපට සැප සලසා ගන්න පුළුවන් කියන කාරණය පැහැදිලි. දැන් පැහැදිලිනේ අපේ ගමම් මඟ කොහටද යන්නේ කියලා. මමත්වයේ දුරු කිරීම. මමත්වයේ දුරු කිරීමට නම් අපි හැරෙන්න ඕන බාහිර ලෝකයට නෙමේ, අප දෙසට. තම තමන් දෙසට හැරෙන්න ඕන. තමන්ගේ හිත බලන්න ඕන. මේක ඉගෙන ගන්න එපා, ප්‍රත්‍යක්ෂ කරන්න. මේක ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන්කම තියෙන්නේ මේ අපි කතා කරන්නේ හඳේ තියෙන දෙයක් ගැන නෙමෙයි, ඉරේ තියෙන දෙයක් ගැන නෙමෙයි, වෙන රටක තියෙන දෙයක් ගැන නෙමෙයි, පරිබාහිර ගහක් කොළක් වැලක් ගැනත් නෙමෙයි. අපි කතා කරන්නේ අපේම සංවේදී හිත ගැන. එහෙමනම් මේක ප්‍රත්‍යක්ෂ කරන්න බැරිද? පුළුවන්. අපිට ගහක් වැලක් කොළක් කිව්වොත් අපිට යන්න සිද්ධ වෙනවා ඒ ගහ ළඟට. ඒ ගහේ හැටි බලන්න. දැන් අපිට දුර යන්න ඕනේ නැහැ, වාඩි වෙලා ඉන්න ඉරියව්වෙම මේ කියන ප්‍රත්‍යක්ෂතාවය කරන්න පුළුවන්. මොකද තමා එතන ඉන්න නිසා. දැන් පැහැදිලිනේ, තමා එතන ඉන්න නිසා. අපි දැනුවත් වෙනවා, දැනුවත් වීම ප්‍රමාණවත් නැහැ. දැනුම කියන්නේ උදේ සංකල්පය. සංකල්ප මිනිස්සු හිතවල තැම්පත් කරගන්න කරුණුකාරණා හේතු සාධක කීපයක් තියෙනවා. එකක් තමන් පිළිගන්න ගරු කරන කෙනෙක් වන නිසා. එහෙම නැත්නම් තමන්ට ලාභයක් ප්‍රයෝජනයක් තියෙනවයි කියලා හිතන නිසා. එහෙම නැත්නම් එහි මිහිරක් රසයක් තියෙන නිසා. සෑම සංකල්පයක්ම ප්‍රත්‍යක්ෂතාවයෙන් තොරයි. ප්‍රත්‍යක්ෂ වූ කිසිවක් සංකල්ප නොවේ. එය දරාගෙන සිටීමට ආරක්ෂා කිරීමට කිසිවක් ඇහි නොමැති නිසා ඒක සංකල්පයක් නොවේ. මතක තබාගෙන ඉන්න ඕන සංකල්පය, දරාගෙන ඉන්න ඕන සංකල්පය, සංකල්පයක් බරක් තියෙන විචිකිච්ඡා සහගතයි සංකල්පය. ප්‍රත්‍යක්ෂතාවයක් එසේ වේදනාකාරී නැත. පින්නතුන්ට නිවන් මඟ පිළිබඳව පැහැදිලි කරන්න අනේකාකාර උත්සාහයක යෙදෙන ස්වාමින් වහන්සේ කෙනෙක් නේ. ඒ නිසා බොහොම සමාධිගතව බොහොම ගැඹුරු අර්ථාන්විත වචන පෙළහරක් මේ වචනවලට ධර්ම වශයෙන් ගොඩනගන්න අපි කල්පනා කළා. ඒවා එක විදියකින් කල්පනා කරනකොට තේරෙනවා කපබ්‍රංශ වගේ, එහෙමත් නැත්නම් තේරෙන්නේ නැති වගේ, එහෙමත් නැත්නම් අnder දෙමළ වගේ තේරෙන්න පුළුවන්. ඒත් අපි ඒක සොයාගෙන ගියාට පස්සේ තමයි ඒක තේරෙන්නේ. ධර්මය දේශනා කරන ස්ථානකදී බොහොම හොඳ ධර්ම ධර්මහත්මයෙකුත් හිටියා. මම දේශනාව කරගෙන යන ගමන් අපූර්ව වචනයක් ප්‍රකාශ වුණා මගේ අතින්. ඒ වචනය තමයි බුදුරජාණන් වහන්සේ බුදු වෙලා නැත, බුදු වෙලා ඉන්නේ ඔයගොල්ලෝ කියලා. ඉතින් එතුමා බොහෝම කල්පනා කළා, මේ මොකද්ද මේ කිව්වේ මේ හාමුදුරුවෝ? බුදුහාමුදුරුවෝ බුදු වෙලා නැත, බුදු වෙලා ඉන්නේ ඔය ඇත්තෝ කියලා. ඉතින් එතුමා මේ වැඩසටහන අවසන් වෙනකම්ම කල්පනා කරලා කරලා කරලා එතුමා ප්‍රත්‍යක්ෂ කරගත්ත, තේරුම් කරගත්ත, එහෙනම් ඇත්ත නේද? මේ ඔක්කොම ඔළුවේ තියාගෙන දරාගෙන ඉන්නේ මේ මිනිස්සු පුතඥය වෙන අපි. බුදුහාමුදුරු බුදුකමවත් ඔළුවේ තියාගත්තේ නැති කෙනෙක්. දැන් අපිට නේද කතිකාචාර්යකම ඔළුවේ තියාගන්න, නීතිඥකම ඔළුවේ තියාගන්න, වෛද්‍යකම ඔළුවේ. ඒ තනතුර බරක් නෙමෙයි, බරක්. බුදුරජාණන් වහන්සේ බුදු වෙලත් නැහැ. ඒක තමයි බුදු බව කියන්නේ. දැන් මේක අගෞරවයක්ද, මේ අපහාසයක්ද? නෑනේ, මේ උතුම් ධර්මකාරණය, මේ යථාර්ථවාදීත්වය. ඉතින් මේක ඉතාම හොඳින් තේරුම් කරගන්න ඕනේ. ඒක තමයි සම්‍යක් ඥානේ ස්වභාවය. බුදුරජාණන් වහන්සේ බුදු වෙලත් නැහැ, අපි තමයි බුදු වෙලා ඉන්නේ. ඉතින් අපි යම් යම් බුද්ධිකර භාවයන් වලින් මොන වෙලා ඉන්නෝ, ඒවයි නිදහස් වුණොත් අර සම්මා සම්බුද්ධ භවටපත් වෙනවා. ඒ කියන්නේ බුදු භවවත් ඔළුවේ තියාගත්තේ නැති කෙනෙක් භවටපත් වෙනවා. ඒක තමයි බුදු භවතුරාගේ බුදු භවය. මා පින්නතුන්ට පැහැදිලි කරන්න කැමති යම් වචන කීපයක් මේ අනුසාරයෙන් කල්පනා කරලා බලන්න නිවන් මඟ කොහෙද තියෙන්නේ කියලා. මගක් නැති මගක, මගක් නැති මගක. දැන් මගක් නැති මගක් කියුවහම ඒක තේරෙන්නේ නැති ප්‍රශ්නයක්. එතකොට මග කියන්නේ මොකද්ද, මගක් නැති මග කියන්නේ මොකද්ද කියලා ඔබ ඥානණය කරගන්න උත්සාහවත් වෙන්න ඕනේ. ඒක ඔබට තේරෙන්නේ නැති පමණින් එකවරම ඒක තේරෙන්නේ නැහැ කියලා ඒක අත්හරින්න එපා. මොකද ඔබ සරුවඥ නෙමෙයි, සරුව විසරදෙක් නෙමෙයි. ඒ තේරෙන්නේ නැති වුණාට ඒක තේරුම් ගන්න උත්සාහ කරන තැන ඔබට යමක් තේරෙයි. අන්න ඒකයි වැදගත් කම තියෙන්නේ. දැන් අපිට ඈත තියෙන කුරුල්ලෙක් එකවරම පෙන්වුවාම ගහක වහලා ඉන්න බැලුව බැල්මට කුරුල්ල පේනවද? එයාට බැලූ බැල්මට මහ වනපෙතක් පේනවා, කූඹට පේන්නේ නැහැ. ඉතාම උනන්දුවෙන් බලන විට මෙන්න අපිට සාගැනීමේ හැකියාව ලැබෙනවා, ගොඩක් උපදෙස් ගන්න වෙනවා. අර අත්තට පල්ලෙහැම් බලන්න, අර මහ ගහක් තියෙන්නේ, අන්න මහ ගහේ අර තුන්වෙනි අත්තේ බලන්න කීකියා කියනකොට අපිට ඔන්න බලා ගන්න පුළුවන්. දිසාවක් නැති දිසාවකට යා යුතුය නිවන් දැකීමට. මගක් නැති මගක, දිසාවක් නැති දිසාවකට යා යුතුය නිවන් දැකීමට. මුලින්ම මොකද දෙන ප්‍රතිචාර? හොල්මන් වෙලා බලාගෙන ඉන්නවා මොලේ. ඔබේ මොලේ තියෙන தත්ත්වය මම මේ කියන්නේ මේ මොහොතේ. මොලේ හොල්මන් වෙනවා. ඇයි? අපි පුරුදු කොස් කිව්වහම කොස් හඳුනන්න, දෙල් කිව්වහම දෙල් හඳුන ගන්න. ඒව ඉතාම හරි ලේසි. දැන් කොස් හඳුන ගත්ත නේද බොහොම ඉක්මනින්? දෙල් හඳුන ගත්ත නේද බොහොම ඉක්මනින්? ඇයි? කිසි අපහසුාවක් නැහැ. හාමුදුරුවෝ සංඥාව දෙනෝ. අපි ළඟ නාම රූප දෙකම හොඳින් තියෙනෝ, පෙර දැකපු දෙයක්. ක්ෂණිකෝ විඥානේ කොස් මේ වගේ හැඩයි රසයි ගුණයි, දෙල් මේ වගේ හැඩයි රසයි ගුණයි උස්සයි කියලා අපි දන්නවා. එහෙත් මේ නිවන් මඟ පිළිබඳව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරේ පුබ්බේ අනනුසුතේ සුදම්මේසු. කිසිම මිනිස්සේ පෙර අහල නැති දෙයක්, ඔබත් පෙර අහල දැකලා නැති දෙයක්. ඒ නිසා අලුත් දෙයක් පිළිබඳව පැහැදිලි කරනකොට යම් කුතුහලයක් ඇති වෙනවා. මගක් නැති මගක, දිසාවක් නැති දිසාවකට යා යුතුය නිවන් දැකීමට. ඒ තමයි දහම් ගැටපද. ඔබට ධර්මය තෝරගන්න දෙන හොඳ දහම් ගැටයක්. ඔය ලිහන්න අමාරු නිසානේ ඔය කියන්නේ. ලිහන්න බැරි ගැට ගන්න මිනිස්සුන්ටත් ඔය මිනිස්සු හරි දහං ගැටකාරයන්නේ. ඒක සමාජ වහරට ආවේ දහම් ගැටයක් හරි අමාරුයි තේරුම් ගන්න. ඒ වගේම තර්ක කරලා වාද කරලා දිනන්න බැරි මිනිස්සෙකුට කියන්නත් පුරුදු නැ ඔය මිනිස්සු යන හරි ලෝකෝත්තරයක්. ඒකට හේතුව ලෝකෝත්තර දර්ශනයක් ඇති මිනිස්සෙක් පරද්දන්න බෑ. මහා පුදුම ඥානය, කතිකත්වයක් සහ දර්ශනයක් යාන තියෙනවා. ඒ නිසා කියන්න පුරුදු වුණා වරද්දන්න බැරි මිනිස්සුන්ට ඔය මිනිස්සු හරි ලෝකෝත්තරය කියලා. මේ වචනේ බලන්න. ඒකත් බැලුවනේ, ඒක තාම උත්තරය ආවේ නැහැ. ඉතින් මගේ එන්න දෙන්නේ ඔකට උත්තර. ඊළඟට බලන්න මේ පදේ. ඉදිරියට නොයා පිටුපසට නොපැමිණ, සිටින තැන අත්හැර නොසිට සිට ගත යුතුය නිවන් දැකීමට. මේක අර වචන වශයෙන් එන පෙළහරට, පෙළ විදියට වහරට ලියන දේවල්. මේවා එක ඔක්කොම අර මේ පද මේ ගලපලා හදපු ඒවා නෙමෙයි. අපිට තේරුම් ගන්න විතරයි මේක ඕන. මේකේ කාව්‍ය මේ හෝ ශාස්ත්‍රීය පදනමක් මට්ටමක් නෑ මේ දේවල් තුළ. ඒ ගැටලු දෙන ඒව එකතු කරන්න ගියොත් අපි අර මේ ස්වභාවික සංවේදීතාවයට හානි වෙනවා. අපි වහරේ නැති දෙයක් ව්‍යාකරණයේදී එකතු කළාම ඒක අපිට සංවේදී වෙන්නේ ආගන්තුක දෙයක් හැටියට. මෙහෙට පැමිණෙන්න කියලා කිව්වොත් එකපාරට මිනිස්සුන්ට ඒක එච්චරම දෙන්නේ. ඒ බම් මෙහෙට වරෙන් කිව්වොත් ඔන්න තේරෙනවා. හොඳට සංවේදී. ඒ නිසා ඊටා සංවේදී දේවල් වලින් තමයි ධර්මය පුබුදුවා ගන්න හැකියාව තියෙන්නේ. ඒකට කියනවා මව්බස කියලා. අම්මා තාත්තා සහ පටපිටාවේ පරිසරයේ කතා කරන දෙයට ඕනම ඉංග්‍රීසි කැඩලා හරි කතා කරනවනේ ඒක මව්බස. ඉදිරියට නොයා පිටුපසට නොපැමිණ සිටින තැන අත්හැර නොසිට සිටගත යුතුය නිවන් දැකීමට. දැන් ඉදිරියට යන්නේ නැහැ. පිටුපසට එන්නේ නැහැ. සිටින තැන අත්හැර, වර්තමානයේ අත්හැර නොසිට සිටගතය. මේ සිටිනවා කියන අවස්ථාවෙන් අත්මිදිලා තමයි තමන් නැගී හිටින්න ඕන. ඒ කියන්නේ පුජ්‍යලේ හැටියට නෙමෙයි, පුජ්‍යලත්වයේ අතහැරලයි නැගී සිටින්න ඕන. දැන් හතර වෙලා ඉන්නේ පුජ්‍යයනේ, නොසිට සිටගත යුතුයි. නිවන් දැකීමට මම දන්නු මේක ලේසි නෑ. මේක ඔබේ වරද නෙමේ, මේක මගේ වරද නෙමේ, මේ තමයි පුතජ්ජ ඥානේ වරද. තේරෙන්න කව? ඒ නිසා පුතජ්ජන ඥානය බොහෝම මහත් වෙලා හරි ආඩම්බර වෙලා ඉන්නේ. මට ලෝකේ ඔක්කොම තේරෙනවා, මම ලෝකේ ඔක්කොම දන්නවා, මට ඕලෝකේ ඔක්කොම දැනෙනවා කියලා හිතලා තමයි හරි ආඩම්බරෙන් ඉන්නේ. ඔය මමත්වයේ තියෙන ගෑස් බහින්නේ ධර්මයේ හරියට එකතු කරනකොට. දෙයනේ මට මේක තේරෙන්නේ නැහැ. ඔය අභියෝගේ මටත් පිළිතුනේ තිබුණා. මමත් සිතාගෙන සිටියේ ලෝකේ ඉන්න ඕනම මිනිස්සෙක් කරන වැඩ මටත් කරන්න පුළුවන්. මට බැරි දෙයක් නැහැ. බැහැයි කියන මාතෘකාව වචනේ මගේ ශබ්දකෝෂේ මන් තියාගෙන නැහැ. ඒක කපල ඉරල වීසි කරලා දාලා තියෙන්නේ. ඒ පොඩි කාලේ ඉඳලා මේ වචනේ භාවිත කරන්නේ නැහැ. ඒක බොහොම හොඳ දෙයක්. ලෞකික වශයෙන් උත් හොඳයි, ලෝකෝත්තර වශයෙන් උත් හොඳයි. බෑ කියලා වචනේ අහන්නේ තම මේ පින්නතුන් මේව ධර්මය සොයා යන්න. සොයා යන විට ප්‍රතිඵලය ඔබ කරා ළඟා වෙනවා. ඊළඟ කාරණයක් අපි කල්පනා කරලා බලමු. වචන තුල සත්‍ය නැත. වචන තුල සත්‍ය නැත. දැන් මේ අපි කතා කරන දෙයට වැඩිය දෙයක් කල්පනා කරන්න පුළුවන් වෙච්ච කෙනෙකුට තමයි සත්‍ය සොයා ගන්න පුළුවන්. දැන් අපි වචනවලට අහුම්කන් දීලා ඔන්න සමහර අය කියනවා ආ ඒක මෙහෙමයි, ඒක අතෙන්ට ගැලපෙන්නේ නැහැ, මෙතෙන්ට ගැලපෙන්නේ නැහැ කියලා. ඇත්තෙන්ම අප වචන තුල නැහැ. ඒ නිසා වචනයකින් තව වචනයක් ගලපලා අර වචනෙත් එක්ක මේ වචනේ ගැලපෙන්නේ නැහැ, ඒ නිසා මේක වැරදි කියලා චෝදනාවල් කරන විට අපිට කියන්න තියෙන්නේ අපි වචන තුල තර්ක කරන පිරිසක් නෙමෙයි, වචන ඉක්මවා දේශනා කරන ස්වාමීන් වහන්සේ කෙනෙක්. වචන ඉක්මවා දේශනා කරන ස්වාමීන් වහන්සේ කෙනෙක්. මට වචනත් එක්ක කිසිම තර්කයක් නැහැ. වචන තුල සත්‍ය නැත. සත්‍ය තුල වචන නැත. අදර බලන්න, වචන තුල සත්‍ය නැත, සත්‍ය තුල වචන නැත. ඇතද නැතද? නැත. ඇතද නැතද? නැත. ඇතද නැතද? නැත. නැතද නැත? ඇතද නැත? නැතද නැත? ඔව්. ආයි නැතද නැත? කෝ ශේෂය මට පෙන්නන්න. ඒ කියපු ටික පහු කරගෙන ඉස්සරහට ගිහිල්ලා ශේෂය, ඔබ වහන්සේගේ ශේෂය වෙන්නේ ඉතිරිය. මෙන්න ඔබ වහන්සේගේ දෘෂ්ටිය. මෙන්න ඉතුරු වුණු සංකල්පය ඔබ වහන්සේගේ. ඒක පුළුවන් නම් වචනයෙන් ගොඩනගන්න. වචනයෙන් ගොඩනගනවට වැඩි වචනයේ පරදවා යන පරයා යන ඉදිරි ගමන ඔබට දකින්නට හැකියාව ලැබෙනවා. මේ ගැන සිතා බලන්න. සත්‍ය මතුවන්නේ නිහඬවමය. සත්‍ය මතුවන්නේ නිහඬවමයි. නිහඬවයි. නිහඬව මතුවන සත්‍ය හඬකින් කියන්නේ කෙසේද? සත්‍ය මතුවන්නේ නිහඬවය. නිහඬවයි සත්‍ය මතුවන්නේ. නිහඬව මතුවන සත්‍ය හඬකින් කියන්නේ කෙසේද? කෙසේද කියලා අහුවා මේකට උත්තරයක් හැටියට මම තිත් පෙලක් ඉස්සරහට තියාගෙන ගිහිල්ලා මෙසේ කියලා ඉවරයි. මේ තිත් වචනය දන්න බෑ. තිත් පෙලක් ඉස්සරහට තියාගෙන ගිහිල්ලා මෙසේ. සත්‍ය මතුවන්නේ නිහඬවය. නිහඬව මතුවන සත්‍ය හඬකින් කියන්නේ කෙසේද? තිප්පලක් එහෙම නැත්නම් හිස්තන මෙසේය. ආනෙසේය. අධ්‍යාත්මික බාහිර නිහඬතාවය හෙවත් සංවර බව. සංවරය කියලා බුදුහාමුදුරුවෝ කතා කළේ ඔන්න ඒ අවස්ථාව. අධ්‍යාත්මික බාහිර සංවර බව. එහෙනම් නැත්තම් සිත කය වචනේ සංවරය. සිත කය වචනේ නිහඬ බව. මේ කරුණ ගැන සිතන්න. මැරෙන සියල්ල මනසින් නුවණින් අත්හරින්න. මැරෙන සියල්ල මනසින් නුවණින් අත්හරින්න. අපි අධ්‍යාත්මය වශයෙන් පරිහරණය කරන්නේ මනසයි නුවණයි. ඒ මනසේ නුවණේ කියන දබඩාවේ මැරෙන දේවල් තියාගෙන ඉන්නවනම් ඒ ඔක්කොම අත්හරින්න කියන පණිවිඩය තමයි මේ ලබා දෙන්නේ. මැරෙන සියල්ල මනසින් නුවණින් අත්හරින්න. එවිට අමරණීය වනු ඇත. නොමැරෙන අයෙක වනු ඇත. නොමැරෙන කෙනෙක් බවට පත් වෙනවා ඔබ මනසින් නුවණින් මැරෙන සියල්ල අත්හැරියා. ඒ කරුණොත් ගැඹුරින් නැවත නැවත ධර්මය පිළිබඳව කල්පනා කිරීම ධම්මානුපස්සනා. දැන් කල්පනා කරන්න ඉතුරු වුණේ නැද්ද? ඒ ටික ප්‍රත්‍යක්ෂ වුණේ. ඒ නිසා අපිට කල්පනා කරන්න තියෙන එක අනුපස්සනා කරනකොට අපිට ධර්මය උපදවා ගන්න ප්‍රත්‍යක්ෂ කරගන්න හැකියාව ලැබෙනවා. මේ කරුණ ගැන සිතන්න. උපත මරණය මැරෙන්නේ කවදාද? හොඳට ඒක තේරුම් ගන්න. උපත මරණය දෙකම එකට ගන්නකො. උපත මරණය මැරෙන්නේ කවදාද? එහෙමනම් ඔබ උපතහා මරණය කියන මේ දෙකම මරන්න ඕනේ, එහෙම නැත්නම් ඒක මැරෙන්න ඕනේ. දැන් මේ උපත්තියක් අල්ලගෙන ඉන්නෝ මරණයක් අල්ලගෙන ඉන්නෝ. සමහර අය පන්සලට දාන දෙන්නේ පාසිකුලට ගෙන්න ගන්න. අයිත් කෙනාගේ මලගෙදරට පෙනී හිටින්නෙත් අපේ මලගෙදරටත් එයි කියලා. නැත්තම් මලගෙදරට සෙනග මදි වුණොත් ඥාතින්ට හොඳ මදි. නමුත් අපේ මහා යතිවරයන් වහන්සේලා වෙන හේනුකානේ චන්දවිමල මහානායක හඳුරු අපේ නිකාය මහානායක හඳුරු නිකාය ආරම්භ ස්ක ස්වාමීන් වහන්සේ ස්වජීව මහානිකාය උන්වහන්සේ මොකද මතක් කරේ? මගේ මරණය දැනුම් දෙන්න එපා කාටවත්, ආදාහන කටයුතු කරලා ඉවර වෙනතුරු, ආදාහන කටයුතු කරලා ඉවර වෙනතුරු පත්‍රයකවත් රේඩියෙකවත් බොහෝමවත් දාන්න එපා. ඒ ආදාහන කටයුතු ඉවර කළාට පස්සේ දැනුම් දෙන්න හාමුදුරුව පවත් වෙනවා. දැන් මලගෙදරට සෙනග ගෙන්න ගන්න කොරබදන ලෝකයට දෙන පණිවිඩේ නේද? උන්වහන්සේලා ඒ විශිෂ්ට අවබෝධයකින් මේ ලෝකය දැකපු සාමයේ මහන්සියලා. මොකද උන්වහන්සේ ලංකාවේ තියෙන බුද්ධිය නෙමෙයි ස්පර්ශ කරේ. උන්වහන්සේ බුරුමේ අධ්‍යාපනය ලැබුවා, මන භාවනා ලැබුවා. බොහෝ යෝගී ස්වාමීන් වහන්සේලා ආශ්‍රය නිශ්‍රය කරපු උතුම් ස්වාමීන් වහන්සේ නම. ඒ නිසා තමයි මේ රටේ ඉන්න කිසිම ස්වාමීන් වහන්සේ කෙනෙකුට කරන්න බැරි මහා මෙහෙවරක් රේරුකාණේ චන්දවිමල නායක හඳුරු විශාල ග්‍රන්ථ රාශියකින් කරලා තියෙනවා. ඒවා අපි අර ත්‍රිපිටකය හා සමානව ගරුත්වයෙන් සීලම පන්සල්වලත් හාමුදුරුවරු පරිහරණය කරන්නේ, සීමා මාලකයට පාවිච්චි කරන්නේ, ශාසන අවතරණය වික්ෂුවක් මහාන කරනකොට භාවිතා කරන්නේ. උන්වහන්සේ නොහිටින්න එකක්වත් නැහැ. විනය පොත්, ශාසන අවතරණය වගේ දේවල් සකසල දුන්නේ උන්වහන්සේ. උපත මරණය මැරෙන්නේ කවදාද? උපත මරණය මැරෙන්නේ කවදාද? මට උපත ගැන හෝ මරණය ගැන ප්‍රශ්නයක් නැහැ. ඒ පිටිබඳව මතවාදයකුත් නැහැ. උපදින්නේ සංකල්ප, මැරෙන්නේ සංකල්ප. ඒ නිසා බුදුරජාණන් වහන්සේලා, රහතන් වහන්සේලා අමරණීය පිරිසක් නැති වෙන, විනාශ වෙන, මැරෙන පිරිසක් නොවේ. අපි දුවගෙන යනවා විවිධ දිසාවන් වලට. මා ඒ පිළිබඳව කල්පනා කළා, මෙන්න මෙසේ සඳහන් කළා. නතර වීමට දුවන්න. මම හිතන්නේ මෙහෙට මේ දුවගෙන ආනි නතර වෙන්න කල්පනා කළා. නතර වීමට දුවන්න, අත් නොහැර නතර වෙන තුරු දුවන්න. අත් නොහැර නතර වන තුරු දුවන්න, නතර වීමට දුවන්න. ඒ කියන්නේ තමන් නතර වෙන්න මහන්සි ගන්න කියන එකයි මේ කියන්නේ. අපි විවිධ දේවල් ඇස්සේ දුවගෙන ගියා, දැන් අපි දුවගෙන යන්නේ නතර වෙන්න. නතර වෙන්නයි අපි මේ උත්සාහ කරන්නේ. මේ කාරණය දෙසත් බලන්න. සැප ඇත්තේ සැප සොයන් සොයනාදී තුල නොවේ. අපි සොයනෝනේ රැකියාව තුල සැපයක් කොරනවා. නිවේස නිවස් තුල සැපයක් බලය නිලක තනතුරක සැපයක් කොයිනෙ සැප ඇත්තේ සැප සොයනා දේ තුල නොවේ සැප සොයනා කිනා තුලය අපිට වැරදුනේ ඒක අපි සොයන දේවල් වල සැප ඇති කියලා කල්පනා කරා උත්තරය ආව සොයන දේවල් වල සැප නැහැ සැප හොයන්න ඕන තමන්ගේ පැත්තෙන් බාහිරින් නෙමෙයි සැප ඇත්තේ ඕ සැප සොයන කෙනා තුළය එබැවින් තමා දෙස බලන්න හරියට ගලපලා ගන්න දැන් මේ වචන මීට කලින් කවවත් අහලා නැහැ නේ මේ පද ඇහිලා නැහැ නේ ඒ නිසා මේ කොපි නෙමෙයි සජීවි මගේම සමාධියෙන් ධර්ම සමාධියටපත් වුණාම පැමිණෙන දේවල් ඒ නිකන් එන්නේ නැහැ ඒ වෙලාවේ ඒවා සටහන් කරන්න තිබ්බාම ඒ ධම්ම සමාධිය තුළින්ම ඒවා පැමිණෙන කර්ම බවටපත් වෙනවා හැබැයි මේ කලින් කතා කළා වගේම කරුණක් නමුත් ඊට වඩා වෙනස් පැතිකඩක් මේකෙන් අවදි කරනවා මේ කරුණ පිළිබඳව අවධානය යොමු කරමු සෑම වචනයකින්ම සත්‍ය කිව හැකිය සෑම වචනයකින්ම සත්‍ය කියන්නට පුළුවන් බුරු කියලා අමුතු වචන જાතියක් නැහැ සෑම වචනයකින්ම සත්‍ය කිව හැකිය ඒ මෙන්ම සෑම වචනයකින්ම බොරුද කිව හැකිය සෑම වචනයකින් බොරුද කිව හැකිය වචනෙන් තොර වූ සත්‍ය ඔබ නොසයන්නේ මන්ද නොදකින්නේ මන්ද සෑම වචනයකින්ම සත්‍ය කියන්න පුළුවන් සෑම වචනයකින්ම බොරු කියන්නත් පුළුවන් වචනෙන් තොර වූ සත්‍ය නොසොයන්නේ ඇයිද මන්ද කියලා ඔබෙන් ප්‍රශ්නයක් අහනවා මේ කාරණේ හරියට වැදගත් මොකද මේ ආගම් වලින් දර්ශන වලින් අපිට ලැබෙන කාරණා දිහා බලනකොට මේ දේ තරගෙන අපිට මේ දේවල් දෙස බලන්න පුළුවන්. අනින්සිත පාලනය නොවේ. අනක්නේ. අනින්සිත පාලනය නොවේ. අපි කාට හරි කිව්වොත් මේ දෙයට අස කරන්න එපා තහන. ඒක එහෙම වෙන්නේ නැහැ. මේ දේ වැරද්දක්. ඒක කරන්න එපා. සුවාම ඒක එහෙම වෙන්නේ නැහැ. ගොඩාක් ආගම්වලනොත් තියෙන අනක් මේ වෙනකොට නීතියෙන් තියෙන්නේ අනක්. අන කිරීමක් නෙති. අනින් සිත පාලනය නොවේ. එයින් සිත තෙරපේ. එයින් සිත තෙරපෙනවා. දහමින් සිත පාලනය වේ දහම තුල අනක් හෝ බණක් නැත දහම තුල අනක් හෝ බණක් නැත ඇත්තේ විවෘත භාවය හා ආත්ම සංවේදී භව පමණි ඇත්තේ විවෘත භාවය හා ආත්ම සංවේදී භවය අත්ථානං උපමං කත්වා කියන උතන බුදුරජාණන් වහන්සේ තාම පැහැදිලිව මේ තමන් උපමා කරගන්නකොට. එහෙම නැත්නම් අර ගොඩාක් ශික්ෂණ රකින්න බැහැයි කියලා සිවුරු ඇරලා යන්න හදපු හාමුදුරුවන්ට කිවි මෙහෙන්න මම ඔය ඔච්චෝ ගොඩක් ඔය එක එක මිනිස්සු ඉතින් කරන වැඩ නිසා මම ඔය කියලා තියෙනවා තමයි. ඒ වුණාට ඒක නෙමෙයි රැකගන්න ඕන හිතයි. වාට හිත එකක් රැකගන්න පුළුවන් නම් ඒ ඇති. මොකද චේතනාම් බික්ක වේ කම්මම්ම දාමි චේතනාන් ස්වරූපයෙන් වරදහානේ වැරද්ද තෝරන ක්‍රමයක් නේ බුදුදහමේ තියෙන්නේ. එහෙම නැතුව ක්‍රියාව වරදක් බවට පත් වෙන්නේ නැහැ. දැන් අපි මේ ක්‍රියාවල් වැරදි බවට පත් කරගෙන තමයි මේ ගොඩාක් බෞද්ධයෝ වෛරයෙන් ඉන්නේ. හොඳ බෞද්ධයෙක් කියලා කියන්නේ වැරදි කියන කරුණු ඔළුවේ පුරව ගන්න තරමට. සාමාන්‍ය බෞද්ධයෙක්ගේ ඔළුව වැරදි කියන කරුණු කීයක් විතර ඔළුවේ පුරවගෙන තියෙනවද? දහස් ගාණක්. පන්සලට කළු ඇඳුත් වැරදි. ඒක සංස්කෘතියක් හැටියට ඒක එහෙම තමයි. නමුත් ඒක ඔළුවේ තියාගෙන වෛර කරන එක තමයි මනසට හානි කරන්නේ. ඒකේ ඉච්චර ගැටලුවක් නෙමෙයි. ඔක ඇඳුමක් ගැලපෙන විදියට පහසු විදියට යම් ආකාරයක යොදා ගැනීමක් කළයි කියලා ඒකේ මහා ලොකු ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නයක් තිබුණත් ඒක බාහිර සංස්කෘතික ප්‍රශ්නේ පමණයි. ඒ ආකාරයෙන් අනේක විද දේවල් දහස් ගාන කොළුවේ පුරව ගත්තාම මොනතරම් ප්‍රශ්නයක්ද? මම මේ වරදක් දවසක් කරලා ඒක මට පසුව තමයි ඒ මහත්මයෙක් මට කියලා දුන්නාම ඒක මට හොඳට තේරුණා. අපි ධර්ම අවබෝධය කරගත්තත් අපි යම් කිසි ආකාරයෙන් සංස්කෘතික වහල්ුනේ යථාර්ථවාදීව නැහැ. නමුත් බාහිරෙන් අපි යම් ආකාරයක සංස්කෘතික අනුගත භාවයක් එක්ක කටයුතු කරන්න ඕන කියලා බැඳීමක් තියෙනවනේ. ඉතින් දවසක් අපේ වැඩසටහනකට සහභාගී වෙච්ච මහත්මේ මේ ඇවිද හැමතැනම කෑම කනවා. මම මේ මහත්මයාට අඬ ගහලා කිව්වා ඔහොම කෑම කන්න එපා, මේ වාඩි වෙලා පිළිවෙලකට තැනක ඉඳන් කෑම කන්න ඕන කියලා. ඉතින් ඇත්ත වශයෙන්ම මේ මනුස්සර වාඩි වෙන පුටුවක් නැහැ. කොහේ හරි ඉතින් තාප්පයක් කෑල්ලක තමයි වාඩි වෙන්නත් තිබුණේ. පුටු නැහැ, පුටු ඉවර වෙලා. එහෙම හම්දුරුවනේ මේ කියලා ඒ මනුස්සයා මොකක් හරි කොයි බහරි වාඩි වෙලා ආහාර ගත්තද මොකද? අරගෙන යනකොට වැඩසටහන ඉවර වෙලා ගෝහන්සේ මට ඉගැන්වුවනේ වාඩි වෙලා කෑම කන්න. බොහොම ස්තුතියි කිව්වා. එහෙම කියලා ඉතින් ගියා. නමුත් ඒත් මම කල්පනා කළා ඇයි මට ඒක ප්‍රශ්නේ? ඒ මනුස්සයා විද ආහාර ගත්තාම විශේෂ දවසක පුටුවකුත් නැති නිසා ඇති ප්‍රශ්නේ මොකද්ද? ඉතින් එදා ඉඳලා මම අර ස්තුතිය ලැබුවට පස්සේ දැන් කියන්නේ කාටවත්. මේ මනුස්සයරත් ඒක රිදෙන්නත් ඇති. මේ හාමුදුරුවෝ අඩි වෙන්න කියන පුටුවක්වත් නැහැ. මං ඇවිදවිද කෑවාම මේ හාමුදුරුවන්ට ඇති ප්‍රශ්නේ මොකද්ද කියන ගැටලුවක් ඇති වෙන්නේ නැති. ඉතින් ඒ නිසා අද දැන් කියන්නේ හිටගෙන ඇවිදගෙන නෙමෙයි ඔළුවෙන් හිටගෙන කෑවම කියන්නේ. මේ තරකගලක ප්‍රශ්නයක් නෙමෙයි. යා අපහසුයක් එකකින් විඳින්න නැත්තම් යා බොහොම ආස්වාදනීය වේදේ ලබා ගන්නවා නම් ඒක කිසි ගැටලුවක් නැහැ. 아무ත් ඉතින් කතා කර කර එහෙම ආහාර ගන්න එපයි කියනවා පිට උගුර යන නිසා. ඒ වුණාට කතා කර කර තමයි ගොඩක් මං හිතන්නේ යුරෝපයේ අය එහෙම නේ පටබේසයක් දාගෙන කෑම කන්නේම කතා කර කර. ඒක ඉතින් පිට උගුර යන්නේ නැති වෙන විදිහට ඒක හදා ගන්නවා ඇති. ඒ නිසා වැරදි දහසක් ඔළුවේ පුරව ගන්න එපා. ඒක බොහෝම බුද්ධිමත්ව ගතිය යුතු, ඥානාන්විතව ගතිය යුතු කාරණයක්. ඒ නිසා අනින්සිත පාලනය නොවේ, ඒන්සිත තෙරපේ. දහම්සිත පාලනය වේ, දහම තුල අනක්කෝ බල නැත. ඇත්තේ විවෘත භාවය හා ආත්ම සංවේදී භව පමණ. මේ කාරණේ පිළිබඳවත් අපි කල්පනා කරලා බලමු. නිවන් දකින්න නම් නිවන දෙස බලන්න. මොකද්ද කියන්නේ නිවන් දකින්න නම් නිවන දෙස බලන්න. දැන් ඔබ නිවන දෙස බලන්න. නිවන දෙස බලන්න කිව්වහම ඉතින් කොහේ බලන්නද? බලන බලන හැම පැත්තෙම දැවීම මිස නිවීම නැත. නේද? ඉතින් නිවන් දැක්ක කෙනෙකුට ආයේ නිවන දිහා බලන්න පුළුවන්. ඒ දකින්න තමයි මේ මුල් වරට දකින්න එක තමයි ප්‍රශ්නේ. මේ ආත්ම දෘෂ්ටි ඉක්මවල සක්කාය දිට්ඨිය නැති කරලා නිවන දකින්න එක තමයි මුල්ලික ප්‍රශ්නේ. ඊට පස්සේ නිවන් දකින්න පුළුවන් එකවරක් දැක්කට පස්සේ. නිවන් දකින්න නම් නිවන දෙස බලන්න. නිවන ඇත්තේ කොහිදයි ඔබ දන්නවාද? නිවන තියෙන්නේ කොහෙද කියලා ඔබ දන්නවාද? අපි මේක විස්තරත් පැහැදිලි කළා. කුමාරයෙක් හිටියා බුදුරජාණන් වහන්සේගේ දේවරම් මහ විහාරට ඇවිල්ලා. එතන කුමාරේ බණ අහනවා. බොහෝම කාලයක් තිස්සේ මේ තරුණ කුමාරයාට හරිය ආසය ධර්මයේ තේරුම් ගන්න. ඒ වුණාට බුදුහාමුදුරුව දේශනා කරනේම දිග වැඩි. මෙයාට මේක හකුලවල තේරුම් ගන්න අමාරුයි. එකතු කරලා සංක්ෂිප්ත වශයෙන් මේක තේරුම් කරගන්න හකුලවා ගන්න මෙයාට ටිකක් අමාරුයි, දිග වැඩි. මොකද මුල අමතක අගට කියාගෙන යනකොට දැන් අපේ අයට මුලත් මතක නැහැ, අගත් මතක නැහැනේ බණ ඉවර වෙනකොට. ඒ කුමාරයාට මුල අමතකයි අග ඉවර වෙනකොට. ඒ නිසා මේක කාලයක්ම බලාගෙන ඉඳලා ඉඳලා බුදුහාමුදුරුවෝ ඒ කාලෙත් ලෙහසින් හම්බෙන්න බෑ. රාජරාජ මහා අමාත්‍යවරු නිතරම එනවා. නොයිකුත් නොයිකුත් ප්‍රභූවරු ඇවිල්ලා නිතරම සාකච්ඡා කරන මේ පොඩි තරුණ කුමාරයෙකුට ලෙහසින් හම්බෙන්න බැරි වුණා. මෙයා බලාගෙන හිටියා කොයි වෙලාවක හරි මට අවස්ථාවක් ලැබෙයි කියලා. ඉඳලා අවස්ථාවක් හම්බ වුණා මාස ගානකට පස්සේ. එක ඉල්ලීමයි කරේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනේම මට දිග වැඩි, මට තේරෙන්නේ නැහැ. ඔය නිවන නිවන නිවන කියලා කයක් ගැන කතා කරන හැමදාම බුදුහාමුදුරු මට ඕම කියන්න බැරිද කෙටියෙන් කොහෙද ඕක තියෙන්නේ කියලා. මට දිගට දිගට ඒව කියන්න එපා. මට කෙටියෙන් කියන්න ඕක කොහෙද තියෙන්නේ ඔය ඔච්චර ලා කියන දේ. ඉතින් හරිය අපූර්ව විදියට මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ කුමාරයට කෙටියෙන් මේක ප්‍රකාශ කරා. මෙන්න මෙහෙම ඒක කෙටියෙන් ප්‍රකාශ කරේ. කුමාරය යම් තැනක සතර මහා භූතයෝ නොපිහිටයිද එහි නිවන ඇත. ඔච්චරයි. සතර මහා භූතයෝ කියන එක පිළිබඳව ඇත්තොත් දන්නෝ ඒ කුමාරයෝ දැනගෙන හිටියා. මා කියන්නේ ඕනේ සතර මහා භූතය. සතර මහා භූතය යම් තැනක නොබිහිතයිද නිවනෙහි ඇත. එහෙමයි ස්වාමීනි කියලා වැඳ ගියා. ගිහිල්ලා මොකද කරේ? අපි වගේ ඊළඟ දේශනේ කවද්ද දෙන්නේ කියලා කැලෙන්ඩරේ බලවල හිටියේ නෑ. එයා කල්පනා කළා මං ආයියන්නේ බුදුහාමුදුරු දකින්න මේක තේරුම් ගන්න ඇතුව. මං පණ්ඩිතයාගේ කිව්වනේ මේ කෙටියෙන් කියන්න කියලා. කෙටියෙන් කිව්වට පස්සේ ආයි දිගින් කියන්න කියන්නේ මම මේක කොහොම හරි තේරුම් ගන්න ඕනේ කියලා මහන්සි වුණා, කැප වුණා. දැන් ওই කාරණේ ඇති පින්නුතුනේ අපිටත් නිවන් දකින්න. ඇයි අපි පුරුදු වෙලා නැහැ විමසන්න. අපි පුරුදු වෙලා ඉන්නේ අහන් ඉන්නයි ඉගෙන ගන්නයි. කියලා දෙනකම් බලන් ඉන්නේ නේද? සහනාධාර මුද්‍රේට පුරුදු වෙච්ච අයනේ අපි. ඉතින් ඒ නිසා ඒ සහනාධාර ක්‍රමයට ඉන්න එපා. බුද්ධිමය සොයාගෙන යනකොට අපි විමසන්න ඕන. විමසන්න ඕන. එකවරක් නෙමෙයි දහස් වර විමසන්න ඕන. හැමදේම ලෝකේ තනුනේ දහස් වරක් විමසලා. ඒකයි ලෝකේ වෙනවම ඉන්නව පරේෂණ කණ්ඩායම් ඉන්නව. අපේ රටේ නැති වුණාද නව පරේෂණ කණ්ඩායම් ඉන්නවා. දැන් අපි හිතමුකෝ Nokia සමාගම කියලා. ඒ සමාගමේ එක ෆෝන් එකක් හදලා ඒක ලෝකෙට දීලා නිකන් ඉන්නේ නැහැ. ඒගොල්ලන්ට වෙනෝම ඉන්න පරේෂණ ආයතනයක් තියෙන. ඒ පරේෂණ ආයතනේ හැමදාම ලෝකයට අවශ්‍ය කරන තාක්ෂණික පරේෂණ සිදු කරන. මේ ලංකාවේ මං අඳුරන පුතිකුත් ඉන්න ඔය සමාගමේ ඒගොල්ලෝ අලුත් දේවල් සොයා ගන්නවා. ඉතින් ඒ වගේ අපි පරිශ්‍රණ කරන කෙනෙක් බවට පත් වෙන්න ඕන. පොතපත තුලින්ම බල බල පරිශ්‍රණය කර කර කොපි ගන්න එක නෙමෙයි. තමා තුලින්ම තමන් පරිශ්‍රණය කරලා තේරුම් ගන්න බලාගෙන ඉන්න ඕන. ඒක මහත්මයෙක් මට ලස්සන එතුමා අවධානයෙන් ඉඳලා පරිශ්‍රණයක් කියලා මේ පරේක්ෂණාත්මකව බලාගෙන හිටි නිසා තේරිච්ච කරුණක් මම දවසක් මතක් කළා. හරි වටිනවා. එතුමගේ වාහනේ අරගෙන ගිහිල්ලා එතුමා සර්විස් සෙන්ටර් එක තියෙන්නේ සර්විස් කරන තැන එතෙන්ට දාලා තියෙනවා. එතුමා කල්පනා කරනවලු දැන් පොටු උඩ වාඩිලා ඉන්න ගමන් මෙතන තියෙන ලොකුම වාහනේ මගේ. එහා පැත්තේ තියෙන පරණ මිස්සුබිසි ජීප් එකක්. අර පැත්තේ තියෙන පරණ කාර් එක මගේ වාහනේ මැද මෙතන ඉන්න ලොකුම පෝසතා දැන් මම කියලා බොහෝම ආඩම්බරෙන් හිටියා. දැන් මෙයාට ලොකු අධිමානයක් ඇවිල්ලා මෙතන තියෙන ලොකුම වාහනේ මගේ වෙන එකක් නෑ කියලා. ඒක 2012 අලුත්ම ඔප්ෂන් එකක් හොඳ වාහනේ හොඳම වාහනේ. මේ ටික වෙලාවක් ඉන්නකොට අර තිබුණු පරණ කාර් එක ගත්තා. ගත්ත ගමන්ම දැන් 2014 අවුරුද්ද ලැබලා තියෙන්නේ. 2013 ඔප්ෂන් එක ගිනල්ලා අර පැත්තේ ගහුවා. අලුත්ම තාක්ෂණයේ වාහනේ ගිනල්ලා තිබ්බා. තිබ්බ ගමන් දැන් මෙයාට දැන් අර කලින් තිබුණු සංකල්පයේ මැකිලා අර පැත්ත බැලුවාම හිතෙනවා අදිමානයක් එයාට වඩා මං උසයි කියලා. එහා පැත්තේ වාහනේ දැක්කාම හිතෙනවා එයා මට වඩා පින් කරලා තියෙන මට වඩා මිලාධික වාහනයක් හොඳ වාහනයක් එයා බෙත්ති ගෙනල්ලා නතර කරේ. අලුත් වසර එකක් ගෙනල්ලා නතර කරා. ඉතින් මෙතුම මානසික පරේෂණයක හිටපු නිසා මෙතුමට පේන එක පැත්තකින් අදිමානය ඇති වෙනවා, තවත් පැත්තකින් හීනමානෙ ඇති වෙනවා. ඉතින් බලන්න ඔබේ හිත දිහා. ඉතින් එතුමා අපිට කියන සායනස මෙහෙම දුටුවාම මට මෙහෙම ඇඟීමක් ඇති වෙනවා කියලා. එතුමා තමයි ගොඩාක් දේවල් විවෘතව මට ප්‍රකාශ කරලා දෙනවා. හරි වටිනවා. සිත් ඇති වෙන තියෙන දේවල් ඒක කියනවා. ඊට පස්සේ කිව්වහම අපි උත්තරයක් ලබා දුන්නාම ඒ ඔස්සේ එතුමා පරිශ්‍රණය කරන ජීවිතේ හදා ගන්නවා. ඒ නිසා ආත්ම සංවේදීව පරිශ්‍රණ කිරීම හරි වැදගත්. මේක ඉගෙන ගන්න දහමක්වත් ඉගෙන විය යුතු දහමක්වත් මතක තබා ගත යුතු කටපාඩම් කළ යුතු දහමක් වන්ද මේ ප්‍රත්‍යක්ෂ කළ යුතු දහමක්. එහෙම ඉගෙන ගැනීමයි ප්‍රත්‍යක්ෂතාවය අතර වෙනසක් තියෙනවා. එහෙමනම් මේ කරුණු ඉගෙන ගන්නද? නෑ, ඉගෙන ගන්න නෙමෙයි, එවලෙම ප්‍රායෝගික කරන්න. ප්‍රායෝගික කරන්න බැරි දේවල් කියන්නේ නෑ. නිවන දකින්න නම් නිවන දෙස බලන්න. නිවන ඇත්තේ කොහෙදයි ඔබ දන්නවාද? නිවන ඇත්තේ නිවන තුල පමණයි. ඉපදී සිටින්නෙක හෝ මිය ගිය අයෙකුට නිවන දැකිය නොහැකිය. උපත හා මරණය නැත්තෙකුටම උපතහා මරණය නැත්තෙකුම නිවන දකී. උපත මරණය කියන දෙකම නැති කෙනෙක්ම නිවන අවබෝධ කරගන්නවා. මිස ඉපදිලා ඉන්න කෙනෙකුටවත් මැරිච්ච කෙනෙකුටවත් නිවන් දකින්න බෑ කියලා මෙතන පැහැදිලි කිරීමක් කළා. යන්න ඒව තමයි ටිකක් අnder දෙමල වගේ තේරෙන්නේ. දැන් ඒකේ තියෙන එකකින් ග්‍රාම්‍ය කරන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන. එතකොට මේ අපි අවබෝධ කරගත්තනේ. එතකොට ස්වාමීන් වහන්සේ අවබෝධ කරගෙන ඉන්නේකේ අමුතුරු මේ කතා කරන්නේ මේ ඉපදීම කියන කතාව මේ අපි දන්න මට්ටමට නම් නෙමෙයි, ඊට වැඩි මොකක් හරි එකක් තියෙන්න ඕන මේකේ. එල කල්පනා කරන්න. එහෙම සරලව හිතන්න හොඳ නෑ. එතකොට අපිටම හිරිකිත හිතෙනවා මේ මේ මොකද්ද මේ ඇහුවේ කියලා. දැන් අපි භාවනා කරන හොඳ මහත්යෙක් හිටියා. මේ මහත්යා හොඳ පරිචයක් තියෙන මේ නුවණක් තියෙන කෙනෙක්. මේ පරණත කෙනෙක්. ඉතින් එතුමා කියනවා ස්වාමින් වහන්සේ දැන් මම මොටෝසයිකලේ යන විට මම ගමන් කරන්නේ මොටෝසයිකලේ යන සිහියෙන් පමණයි කියලා මතක් කරනවා. ඒ තරමට එතුමා සිහිය පුරුදු කරන කෙනෙක්. මේ භාවනාවල සක්මනේදී යන එන ගමන බිමිනේදී ඒ හැම දෙයකම සිහිය පුරුදු කරන කෙනෙක්. ඉතින් මෙතුමා මේ වචනේ මට කිව්වහම මම එතුමට හොඳ වචනයක් ලබා දුන්නා. මහත්තයා දැන් ඔක්කොම අමතක කරලා දාලා මොටෝසයිකලේ යන විටත් මොටෝසයිකලේ යන සිහියෙන් විතරක් යන්න පුළුවන්නේ. ඔව් මං කිව්වා ඒක ඉතාම හොඳ දෙයක්. ඔබ ඉස්සරහට ඇවිල්ලා තියෙන ඒක ඉතාම හොඳ දෙයක්. ඔබට බැරිද ඔය මොටෝසයිකලේ යන සිහියත් අතහැරලා මොටෝසයිකලේ යන්න? අර කටට එන මොකක් හරි දෙයක් ටක් ගාලේ වලට වචනයක් දාන මිනිස්සෙක් උනේ නෑ. ඒ මහත්තයා. මහත්තයා මේ වචනේත් අරගෙන නිහඬ වුණා. මේ හාමුදුරුව මේ උඩින් පල්ලෙන් විහිළුවක් නෙමේ කරේ. මේකට මම එහෙම කලබලෙට ශනික උත්තරයක් දීලා හරියන්නේ නෑ. වෙන කෙනෙක් නම් කිය හාමුදුරනේ බයිසිකලෙන් වැටේ බිමට කියා. නෑ මේ හාමුදුරු මාව බිමට වට්ටලා මරන්න අදහසකුත් නෑ. මේ ස්වාමීන් වහන්සේ මොකක් හරි මේකේ ගැඹුරක් තමයි මතක් කරේ. ඒ ධර්මයත් අරගෙන කිමුදුනා තමන්ගේ හදපතුලට සොයාගත්තා නව දහම. දැන් කියනවා හාමුදුරනේ මන් දැන් මොටෝසයිකලේ යන්නේ මොටෝසයිකලේ යන සිහියත් අතහැරලා. එදා ඉඳලා මට පුදුම සහනයක් තියෙන්නේ. ඉස්සර මං අනිත් ඔක්කොම සිහියවල අතහැරලා මොටෝසයිකලේ යන සිහිය කර තියාගෙන සිටියා. දැන් මං මොටෝසයිකලෙත් අතහැරලා මමත් අතහැරලා මොටෝසයිකලේ අගේට තාමත් යනව වැටෙන්නේ නැහැ කිව්වා. ඉතින් කෙනෙක් විශ්වාස කරයි කොහොමද මොටෝසයිකලේ යන සිහිය අතහැරියාම මොටෝසයිකලේ යන්න පුළුවන්ද කියලා? පුළුවන්. ඒ නිසා තමයි බුදුවරු ඇවිදින්නේ වාඩි වෙන්නේ සැතපෙන්නේ දන් වළඳන්න පිරිසක් නෙමෙයි. ඒක තමයි වැදගත්. සූත්‍ර දේශනාව සඳහන් වෙච්ච අවස්ථාව තුන රහතන් වහන්සේ කෙනෙක්ගෙන් විමසනවා බුදුරජාණන් වහන්සේ කරුණු. ඒ රහතන් වහන්සේ පරීක්ෂා කරන්න නෙමෙයි අනිකුත් අය ධර්මයට යොමු කරන්න. වඩින ගමන් අහනවා ආශ්‍රමතුනේ ඔබට පේනවද මාව වැඩම කරනවා? ස්වාමීනි මට ඉබන්දක් පේන්නේ නැත. අනිත් හාමුදුරු බලන මේ මිනිස්සයාගේ ඇස්පොට්ට වෙලාද කියලා කල්පනා කරා. දානෙට දැන් වාඩි වැඩ හිටියා. වැඩ සිටලා අර කොම් භික්ෂුන් වහන්සේලා ඉන්න තැන අහනවා අංශපන්තුනි ඔබට පේනවද බුදුරජාණන් වහන්සේ දානෙට වැඩ ඉඳලා වැඩ ඉන්නවා? ස්වාමීනි මට ඉබන්දක් පේන්නේ නැත. දාන වළඳන විටත් අහනවා ඔබට පේනවද මම දාන වල දැන් අර අය දන්නෝ මෙයාගේ ඇස් දෙක පේනවා කියලා. ස්වාමීනි මට ඉබන්දක් පේන්නේ නැත. දාන වළඳලා වැඩම කරලා ආරාමයට බුදජනන වහන්සේ ටිකක් ඇලවෙලා සැතපීලා අහනවා අනිත් පිරිසත් ඉන්න වෙලාවේ ආයිෂ්මතුනි පේනවද බුදුරජාණන් වහන්සේ සැතපෙනවා? ස්වාමීනි මට ඉබන්දක් පේන්නේ නැත. ඊළඟට දන් සභා මණ්ඩපයට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ධර්මාසනෙ වැඩ ඉඳගෙන ධර්ම දේශනා කරන අතරේ අර ස්වාමීන් වහන්සේ අහකින් පැත්තකින් ඉන්න මේ අද රහත් වෙච්ච ස්වාමීන් වහන්සේ පේනවද මේ ආයස්වතුනි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනවා? ස්වාමීනි මට ඉබන්දක් පේන්නේ නැත. ඔය කතාව මේ වර්තමානයේ කිව්වොත් එහෙම අරහතන් වහන්සේට පිස්සෙක් කියයි. එහෙමත් නැත්නම් මේ මොනෝද මේ කතා ගන්න අපබ්‍රහ්ම කියයි. ඉතින් මොනතරම් උත්තරීතරත්වයක්ද ඒ තුලින් ග්‍රාම්‍ය කරන ඒ තුලින් මතු කරන දහම මොකන්ද කියන එක අපි කවුරුත් මහත් වූ කැපවීමකින් සෙවිය යුතුයි. ඒවට ගරහන්නේ නැතුව ගෙඩිය උඩ වැඩි කියලා අත දිග මදි කියලා අත්හරින්න එපා. අපි ගෙඩියක් කඩන්න ගියාම ඒක වැඩන්නේ නැහැ. ඒක හොඳයි, ඒනට උඩ වැඩි. හැබැයි ගොඩාක්ම රසවත් බවකුත් දැනිලා අවශ්‍යතාවයත් උස්සන්නම වෙලා තිබුණොත් අන්න එයානම් හරියන්නේ නැහැ. දැන් නම් තැඹිලි ගෙඩියක් බොන්නම ඕන. ගහේ නගින්න බැරි මිනිස්සයා හරි ගහේ නගිනවා. එහෙම නැත්නම් කෙක්කක් කෙල්ලගෙන ඇවිල්ලා හරි කදාගෙන බොනවා. හැබැයි අවශ්‍යතාවය ටිකක් මදන ඕනේ නේද කියලාද. ඒ නිසා දුක්ඛ සත්‍ය ජීවිතේට තදින්ම දැනෙච්ච කෙනෙක් තමයි මේ ධර්මය නැවති තැඹිලි ගෙඩිය කඩාගෙන බොන්නේ. මේ දහම් ඖෂධය ලබන්නේ දැඩි උනන්දුවක් ඇති වෙච්ච කෙනෙක්. පොඩ්ඩක් ඇති වෙච්ච කෙනා ඔක ඇතහැරලා දාලා යනවා. මේ පොඩ්ඩක් ඇති වෙච්ච කෙනා කියන එකෙන් අදහස් වෙන්නේ යාට පිපාසය නැහැ කියලා නෙමෙයි. පිපාසය තියෙනවා. ඒත් ඒකේ බරපතලකම දන්නේ නැහැ. දැන් සමහර තියෙනවා තාම මාරාන්තික උන ආදී ලෙඩවල් තියෙන සමහර අය බරපතලකම දන්නේ නැහැ, නොසලකා හරිනවා. මොකද්ද වෙන්නේ ඒකේ? බරපතල නොවුණු තත්ත්වයක් ඒකේ නැහැ. ඒ මිනිස්සේ බරපතල වෙලා මැරෙනවා. බරපතලකම ඒකේ තිබුණා, තිබුණේ මොකද්ද? බරපතලකම නොහඳුනනකම. වෛද්‍යවරයෙක් දැක්ක ගමන් එයා කියනවා මේකේ බරපතලකම. ඒ නිසා බරපතලකම නැත්තේ නැහැ හැම කෙනෙක්ගේම ළඟ තියෙනවා. බරපතලකම අඳුනන්නේ නැහැ ප්‍රඥාව නැත්තම්. අපාභය, සාංසාරික භය, මේ තියෙන මනුෂ්‍යාත්මයේ තියෙන ශ්‍රේෂ්ඨත්වය, දුර්ලභත්වය මේ මොකවත් අඳුනන්නේ නැහැ. ප්‍රඥාව නැත්නම්. ඒ නිසා ප්‍රඥාව කියන එක උදා කර ගැනීම අපි හැම දිනාටම හරීම වටින කාරණාවක් බවට පත් වෙනවා. වැඩි දෙයක් නෙමෙයි ප්‍රඥාව කියන්නේ. අපේ තියෙන තත්වය Tamanට තේරෙනවා. මට තරහ යන ප්‍රමාණය, මට ආශාවල් තියෙන ප්‍රමාණය, මට ලෝභ තියෙන ප්‍රමාණය, මට තණ්හාව තියෙන ප්‍රමාණය ඒ තීරුම් ගන්නවා. ඒක තමයි මේ ප්‍රඥාව කියලා කියන්නේ. තමන්ට ඇතිදී තමන්ට නුවණින් තේරෙන ස්වභාවය. ජීවිතයේ යනු නිහඬ බවයි, නිහඬ බව යනු වචන විරහිත බවයි. වචන වලින් තොර වූ රහිත, වචන රහිත බව. ජීවිතයේ යනු නිහඬ බවයි. එතන ඔබේ ජීවිතයේ නිහඬ බවින් යුක්ත ජීවිතයක්ද, එහෙම නැත්නම් ශබ්ද ගොඩක් තියෙන ජීවිතයක්ද? ශබ්ද ගොඩක් තියෙන ජීවිතය කම්මලක් වගේ. ශබ්ද ගොඩක් තියෙන ජීවිතේ නගරයේ මැද ඉන්නවා වගේ. හැමතිස්සෙම ශබ්ද. නගරයේ සිටියද නිහඬ බව පුරුදු කරගත්ත කෙනා ආරණ්‍යයක සිටිනවා වගේ. ඉතින් අපි සිතින් ආරණ්‍යගත විය යුතුයි. සිතින් ආරණ්‍යයට යා යුතුයි. නැත්තම් නගරයක් උපමා කරගත්ත හිත අරගෙන ආරණ්‍යයේ සිටියත් හිත ඇතුලේ නගරයේ වැඩ කරනවා. නේ, අපි ධම්මපද ඉගෙන ගන්න ඕනේ නගරයක් වගේ කියලා හිත. ඒසා හිත ආරණ්‍යයක් බවට පත් කරගෙනම ආරණ්‍යයක සිටිනවනම් වඩා සුවයක් විඳින්න පුළුවන්. මිනිසුන් සොයන්නේ සතුටයි. එහෙත් ඔවුන් සතුට යනු කුමක්දැයි නොදනි. මම දන්නේ මේක කොච්චර සමාජගත කරගන්න පුළුවන් වේද කියන එක. මිනිස්සු හැමදෙනාම හොයන්නේ සතුටයි කියන එක දන්නවනේ. කවුරුත් හොයන්නේ නැහැ දුක හොයන්න කියලා. අස්සාව කරන්නේ, විවාහ වෙන්නේ, දරුමල්ලු හදන්නේ අනේ ඒ තුලින් සතුටක් ලබන්න. ඒ නිසා ඔය මව්පියෝ පුළුවන් තරම් සතුටෙන් දියන්න උත්සාහ කරන එක ගොඩාක් වටිනවා. මේ දරුවන් විසින් මොකද ඒ ඔක්කොම බිහිකලේ වඩාත් සතුටෙන් ඉන්නවා. හැමදේම කලේ සතුටෙන් ඉන්න. මිනිසුන් සොයන්නේ සතුටයි. එහෙත් ඔවුන් සතුට යනු කුමක්දැයි නොදනි. ඔවුන් සතුට කියලා කියන්නේ කුමක්ද කියලා දන්නේ නැහැ. සතුට හොයනවා, සතුට කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ කියලා මෙතන පැහැදිලි කරලා තියෙන්නේ. දන්නෝ ඇති. යම් දෙයක්. හැබැයි ඒක නොහෙන්න පුළුවන් සතුට. සතුටේ කියලා හිතන දේ නොවෙන්න පුළුවන් සතුට. සැබෑ සතුට බුදුහාමුදුරුවෝ හොයාගත්තනේ. එතකොට අපි සතුටයි කියලා හිතන දේ මොකද්ද කියලා දන්නේ නැහැ. දැන් හිතන්නේ සතුටයි කියලා මානසික වේදනාව. මානසික වේදනාව සතුට නෙමෙයි. ඒක වේදනාව. වේදනාව කියන්නේ කැක්කුම්. හිතේ සතුට කියන එකම දිගට පිරුණොත් එහෙම වේදනාත්මක සතුට උහුල ගන්න බෑ. උමතුටපත් වෙනවා. වේදනාත්මක සතුට නැති වුණොත් එහෙම ඒකත් ප්‍රශ්නයක්. කෙසේ වෙතත් අපි තේරුම් කරගන්නට ඕන සොයන්නේ සතුටයි, නමුත් සතුට යනු කුමක්දයි නොදනි. සතුට ඇත්තේ සෙවීම තුල නොවේ, නොසෙවීම තුලය. සෙමීමෙන් වැළකී සිටීම තුලය. සතුට ඇත්තේ සෙවීම තුල නොවේ, නොසෙවීම තුල. නොසොයන තැන. සොයන තැන මොකක්ද තියෙන්නේ? සතුට හොයන තැන දුක තියෙන්නේ. ඔයගනේ කියන්නේ අපි හාමුදුරුවනේ ජීවත් වෙන්න මැරෙනවා කියන්නේ. මෙරි මෙරි ජීවත් වෙනවා කියන්නේ ජීවිතේ පුරා ජීවිතේ හොයනවා කියන්නේ. ඕක තමයි ජීවිතේ පුරා ජීවිතේ හොයනවා. ඈ ජීවත් වෙන්න මැරෙනවා. දුක් විඳින එකට මෙරි මෙරි වැඩ කරන එකට මැරෙනවා කියලා කියන්නේ. හොඳටම මහන්සි වුණොත් කියන්නේ අද නම් මලා වගේ කියලා. ඉතින් තාම පැහැදිලිව මතක් කරනවා සතුට ඇත්තේ සෙවීම තුල නොවේ, නොසෙවීම තුලය. සෙවීමෙන් වැළකී සිටීම තුලය. එහෙම තමයි. මහා ලොකු දෙයක් කියලා මේ අප්‍රමාණ දුක්ඛන්දරාවක් වෙන්දයි කියලා එහෙම සතුට කියන එක හොයාගන්න බෑ. ඒක මේ සංසුන් බවත් එක්ක, සංයමයකුත් එක්ක, අවබෝධයකුත් එක්ක හැමින් ගමනක් යන්න ඕන. අර එහා පැත්තේ තාප්පේට අල්ලලා වහලක් ගහගෙන මේ එක්තරා විදිහක බැලුවහම පොඩි මුඩුක්කුවක් වාගෙත් වෙනවනෝ. ආන් මම ඉතින් පොඩි පාන්සල තියාගෙන මගේ පාඩුවේ හිටියා. කවුරුත් ඇවිල්ලා ඔක කැතයි කියන්නේ නැහැ. ඉතින් හාමුදුරු කෙනෙකුට තියෙන දේ බලලා පොඩ්ඩක් හුස්මක් හෙලලා යනවා මිසක් ලේසියෙන් අඩුවක් හොයන්නේ නැහැ නේ. අර හාමුදුරු පන්සල හාමුදුරන්ගේ අඩුවක් හෙව්වට පන්සලේ තියෙන අඩුවක් හොයන්නේ නැහැ සාමාන්‍ය. මේ පුරවන්න සමහර අය එහෙම එහෙම කාලයක් තිබුණා. එහෙම අර කැතයි කියන කෙනෙකුත් නැහැ. ඉතින් යම් පිරිසක් ඇවිල්ලා පින්නතුන් පිරිසක් මේවා අඩුපාඩු බලලා එක හදලා දුන්න එක වුණත් නැතත් මා දුටුවේ නැහැ ඒ කිසි දෙයක කැතක් හෝ අඩුවක්. ඒකට හේතුව තමයි අපි කියන්න ඕන මේ රටේ අසහනයක් තියෙනවා නම් ගොඩාක් තැන්වල තියෙන්නේ කන්න බොන්න නැතිකමවත්, ගේදොර නැතිකමවත්, මොකක් කරන්න නැතිකම නෙමෙයි. මේ ගේදොර හදාගන්න කියලා පිටරට යනවා. හැබැයි ගිහිල්ලා බැලුවොත් ඉන්න ගේදොර පිළිවෙලට තියාගෙන නැහැ. ඉන්න ගේදොර ලස්සනට තියාගෙන නැහැ. සුදු මහත්තෙක් ලංකාවට ඇවිල්ලා භාවනා කළා මාසහයක් විතර. එතුම භාවනා කරන ගමන් කිව්වා මේ ආයතනයේ ඉන්න ප්‍රධානියට කිව්වා මේ මට අවශ්‍යයි මේ ආයතනයේ කුටියක් හදන්න, මට තැනක් පෙන්වන්න, මම එතන පොඩි කුටියක් හදන්න මේ මම ඉන්න කාලෙදී මට ඉන්නත් පුළුවන්, අනිත් අයට මම නැති කාලෙකදී දෙන්න පුළුවන්. හා කියලා එක තැනක් පෙන්වුවා. මේ සුදු මහත්මයා තීරණය කළේ සම්පූර්ණ ස්වභාවික දේවල් වලින් රුපියලක්වත් වියදම් කරන්නේ නැතුව මේක හදන්න ඕනේ කියලා. ඒ වගේම කැලෑගස් වලට හානි කරන්නේ නැතුව හදන්න ඕන කියලා. ඉතින් මෙතුමා මේක හැදුවා මාස 6-7ක් තිස්සේම. හදලා දැන් ඉවර වෙලා අපි ගියාම අපෙන් අහනවා කීයක් විතර යන්නේ නැද්ද මේකට? අපි බැලුවා වැල්මට කියනවා ඒ දවස්වල වියදම හැටියට අපි කියනවා ලක්ෂ 2ක්වත්. එයා හිනා වෙලා කියනවා රුපියලක්වත් නැහැ. මගෝ අර කොමඩ් අල්ලලා තියෙනවා, සිංක් අල්ලලා තියෙනවා, බිමට ටයිල් එහෙම දාලා තියෙනවා, වාට කවුරු හරි නිකන් ගෙනල්ලා දුන්නද? නෑ නෑ. ඒව මම පාරේ විසි කරපු ඒ ඔක්කොම අරන් ආවේ. ගෙදර ගියා පාරේ යන ගමන් දැක්කා අලුතෙන් බාත්รูම් එකක් ඒගොල්ලෝ හයි කළා. ඒකේ තිබිච්ච පරණ එක පාරයිනට විසි කළා කොමඩ්ස්. යාර කුස්සන් ඇවිල්ලා මේ සුදුමාත් මේ අරගෙන ගිහිල්ලා ගෙදරක ටයිල් කපලා වැඩිපුර ඉතුරු වෙච්ච ටයිල් කෑලි ටික විසි කරලා තිබ්බා. ඒ වරන් ආවා. ඒ වගේම තව තැනකට ගිහිල්ලා බැලුවාම සිවින්දි පොඩ්ඩක් පරණ වෙච්ච එකක් ඒක අයින් කරලා තිබ්බා. එයාම ඒක මට දෙන්න පුළුවන්ද කියලා හැමෝම බොහොම සතුටෙන් දීලා ඔයා ගෙනියන්න කියලා. එයා ඒක ගෙන ආවා. ගල්ගෙඩි ස්වභාවිකව තිබිච්ච කැඩිච්ච ගල්ගෙඩි අරන් ආවා. අවශ්‍ය කරන ලීදඳු කඩාගෙන වැටිච්ච අතු ගස් වලින් තමයි ගත්තේ, කැපුවේ නෑ. ඒ විදිහට බොහොම ලස්සනට හදලා, ඉන්න ආසනත් හදලා, පුටුත් හදලා, අර අවසානයේ අර මිනි ගෙඩි වගේ හෙල්ලෙන්නේවත් අර ලී පොඩි බට වලින් හදලා ටොන් ටොන් ගදා හෙල්ලි හෙල්ලි තියනවා. අර චීන මේව වගේ මේ ගන්ටාර වගේ. ඉතින් කියනවා මේ රටේ මිනිස්සුන්ට මේ හැමදේම සම්පත් තියෙනවා, මේ රටේ මිනිස්සුන්ට වෙන මුකුත් නෙමෙයි අවශ්‍ය කරන්නේ, ටිකක් ඔළුව මොලේ අවශ්‍ය කරන්නේ. මොලේ තමයි අඩුපාඩු, සහනාගාර වශයෙන් අපි මොලේ ලබා දෙන වැඩපිළිවෙළක් කළ යුතුයි මේ රටේ මිනිස්සුන්ට. ඒකයි කියන්න තියෙනවා. මගේ ඥාතීන්ටත් මං කියන්නේ උඹලට සහනාධාර වශයෙන් දෙන්න ඕන මොලේ, නැත්නම් මොලේ ඔය තියෙන ටික ඇති, ඔය තියෙන වටපිටාව හොඳටම ඇති, නිර්මාණශීලීව තමන්ගේ ජීවිතේ හදා ගන්න, ගොඩනගා ගන්න. ඒ නිසා දර්ශනයක් ගොඩනගා ගත්තාම ගහ යටත් ලස්සනයි, මාලිගාවෙත් ලස්සනයි. කොච්චර දේවල් තිබුණත් කන්න පුළුවන් බත් පිඟානක් පමණයි, කවුරුත් ඒක කනවනේ. නිදා ගන්න පුළුවන් පොඩි ඇඳක පමණයි, පොරවන්න පුළුවන් එක සීට් එකක් පමණයි, කකු දෙක දාන්න පුළුවන් එක සෙරප්පු දෙකක් පමණයි. ඕක ඇති දෙයක් නැහැ. ඒක මහා ලොකු වෙනසක් නැහැ. ඒ නිසා අර බුද්ධිමත් ක්‍රියාවලියයි අවශ්‍ය කරන කාරණේ කියන එක අපිට ඉතාම අවධාරණයෙන් කියන්න ඕන. ඒ නිසා සතුට තියෙන්නේ කොහෙදයි කියලා අඳුන ගන්න ඕන. සතුට තියෙන්නේ දුවන තැන නෙමෙයි, නතර වුණාමයි, නතර වෙන තැනයි. මේ කාරණය පිළිබඳවත් අපි අවධානය යොමු කරලා බලමු. මනසේ වින්දනාත්මක සතුට යනු දුක අවුලවන ඉන්ධනයයි. ඉන්ධන කියන්නේ පෙට්‍රල් ඩීසල් වගේ. මනසේ වින්දනාත්මක සතුට යනු දුක අවුලවන ඉන්ධනයයි. එහෙමනම් මේක හරියට තේරුම් ගත්තොත් ඉතින් මගේ හිත සතුටට පත් වෙන හැම අවස්ථාවකදීම ඔබ කිලෝ එකක් සතුටු වෙයන් කිලෝ එකක් දුකත් වෙනවා කියලා කියනවා. හිත සතුටු වෙනකොටම කියනවා හිත ගොඩක් සතුටින් ඉන්නවනම් ඔබ හරි කිලෝ එකක් සතුටු වෙයන් කිලෝ එකක් දුක වෙනවා. අර අමරදේව මැතිතුමා සින්දුවක් කියන්නේ නේ කඳු වැටි ඒ ගංගා ඒ ඔක්කොම පොළොවට සමබර වේ. සැප දුක සමබර වේ කියලා ගීතයක් මම අහලා තියෙනවා පණ්ඩිත අමරදේව මහත්තයගේ. ඒ ගීතේ වගේ සමබරතාවයක් තියෙනවා. ඒ නිසා මනසේ වින්දනාත්මක සතුට යනු දුක අවලෝන ඉන්ධනයයි. පෙට්‍රල් ඩීසල් හා සමානයි. එහෙමනම් මේ වින්දනාත්මක සතුට කියන එක ඔස්සේ යන අයට වෙන්නේ මොකද්ද? දුක් ගොඩක් ඇවිලෙනවා. අපි නිවන වින්දනාත්මක සතුටක්ද? නෑ. නිවන අවේදිතයි. සරියුත් මහරහතන් වහන්සේගෙන් විමසන වරක් භික්ෂූන් වහන්සේ කෙනෙක් ස්වාමීනි නිවන අවේදිත නම් කොහොමද නිවන සතුටක් වෙන්නේ කියලා. සරියුත් මහරහතන් වහන්සේ මතක් කරනවා නිවන අවේදිත නිසාමයි සතුට. අවේදිත සතුට. ඒක වින්දනාත්මක සතුටක් නෙමෙයි. ඒක හිත මේ පෙළන සතුටක් නෙමෙයි. ඒක සැහැල්ලුව නිසා ඇතිවන ප්‍රබෝධනාත්මක සතුටක්. ඒක සතුටු. දැන් මේ නිවන් ධර්මයේ තේරෙන විටත් ඇස් වලින් කඳුළු වැටෙනකොට ඒක සතුටු කඳුලක් හරි දුක් කඳුලක් හරි නෙමෙයි. ඒ දුක සතුට ඉක්මවා ගියේ අවේදිනාත්මක සැහැල්ලුව නිසා ඇතිවන කඳුලකුත් ලෝකේ පහළ වෙනවා. එහෙම පහළ වෙනවා. ඒ නිසා අපි තේරුම් කරගන්න ඕන මේ වින්දනාත්මක සතුට කියන්නේ ඉන්ධනයක් බව. මේ කාරණේ ගැනත් කල්පනා කිරීමෙන් අපේ ජීවිතේ මනස පාලනය කරනකොට ගොඩක් උපකාරක වෙයි. හැඟීම් යනු තමන්ට පෞද්ගලික වූ දෙයකි. හැඟීමක් කියන එක පෞද්ගලික කාරණයක්නේ. පෞද්ගලික කාරණයක්. හැඟීම් කියන එක බාහිර ලෝකයේ තියෙනවා. ඒ හැඟීම් කියන එක ඇති කරන්න උත්සාහවත් වෙනවා ඔය බාහිර ලෝකයේ ඔය ගීතයක් සිනමාපටයක් තෙල්නාට්‍යයක් වුණත් උත්සාහ කරනවා ඒ හැඟීම අනිත් කෙනාට දෙන්න. ඒ කෙසේ වෙතත් හැඟීම තමන්ට ආවේනික වූ පෞද්ගලික වූ දෙයක්. හැඟීමක් 99%ක්ම සත්‍යයෙන් තොරයි. හැඟීමක් 99%ක්ම සත්‍යයෙන් තොරයි. හැඟීම් යනු ඇත්ත වගේ බොරු කියන මහා බොරුකාරයෙකි. බොරුකාරයෙකු මෙන් සලකන්න. මහා ඇත්ත වගේ බොරු කියන බොරුකාරයෙකු මෙන් සලකන්න කියනවා. එකින් අපි උත්සාහ කරලා පෙන්වන්නේ ඔබට ඇත්ත වගේ කියලා දැනෙන හැඟීම් උනත් විමසුන් නොවනින් ඒව දිහා බලන්න. ඇත්ත වගේම බොරු කියන මිනිස්සෙක් කියලා අපි ප්‍රචලිත වෙච්ච කෙනෙක් දිහා කතා බහ කරනකොට අපි දන්නවා මෙයා කිව්වට මේ කරන කෙනෙක් නෙමෙයි. මෙයා මුතු මිනිස්සෙක් කියලා ලොකු විමසුන් ඇසකින් බලාගෙන ඉන්නවා. ඒ නිසා මේ මිනිස්සයට නැවටෙන්නේ නැහැ. එක්ක දැන් මේ චාටු හොඳ බස් ටිකක් කතා කරගෙන එනො කතා කරගෙන ඇවිල්ලා මේ මිනිස්සයා මෙහෙමයි කියලා අපි දන්නවා. ඉතින් ඒ වගේ ලොකු මහා බුරුකාරයෙක් දිහා බලනවා වගේ බලන්න කියලා කියනවා තමන්ගේ හැඟීම් දිහා. එවිට තමන්ට හැකියාව තියෙනවා ඒ හැඟීම් ඔස්සේ වේදනාව ඔස්සේ ගමන් කරන්නේ නැතුව ඒක තමන්ට පෞද්ගලික උදයක්. පෞද්ගලික උදයක් සත්‍ය නෙමෙයි. සත්‍ය කියන්නේ පොදු උදයක්. දැන් නිවන් ධර්මයේ පොදු ධර්මයක්. ඒක බුදුහරයෙකුට පමණක් අයිති දෙයක් නෙමෙයි. බෞද්ධ හෝ සිංහල පිරිසකට අයිති දෙයක් නෙමෙයි. ප්‍රඥාවන්තයන්ට නුවණ ඇත්තන්ට මේක තේරුම් ගන්න පුළුවන්. හැබැයි මේක උරුමකාරය වෙලා ඉන්න සිංහල බෞද්ධයෝ මං අනිත් අයට බන කියන්න යන්න ඕනේ. මේ සිංහල බෞද්ධ ජනතාව මේක තේරුම් ගනිත්වා. ඇයි? ඔබ වඩා සතුටින් ජීවත් වෙන්නත් සසර දුකකටපත් වෙන්නේ නැතුව, එහෙම නැත්නම් පෙරේතයෝ භූතයෝ කුම්භාණ්ඩයෝ වෙන්නේ නැතුව ජීවත් වෙන්න හැකියාව තියෙනවා. එසේ තේරුම් ගත්තොත් ඇති. දැන් මෙතෙන්ට සහභාගී වෙන අය විශේෂයෙන්ම ඒක තේරුම් ගන්න ඕනේ. සේ තේරුම් කර ගැනීමෙන් අපිට හැකියාව තියෙනවා වඩා සුවදායි ජීවිතයක් ගත කරන්න. අපි ටික වෙලාවක් මෙතෙක් වෙලා ගන්න ලද සේලොව අහන ලද ධර්මයක් සමග නිහඬව ඒ දහම් සුවය, ඒ වගේම දහම් රසය, ධර්ම මනසිකාරය, මේ සියල්ල මනා කොට ධර්මයේ තුලින් පුබුදවා ගනිමින් සංසුන්ව නිහඬව සිටින තරාතර සිටින්න ටික වෙලාවක්. දැන් අහන ලද ප්‍රශ්නේ තමයි කාලත්‍රයෙන් ඉවත් වෙලා ඉන්න සායනහත්සේ බණට කිව්වා දැන් අපිට මේ කාලත්‍රයේ නිදහස් වෙලා ඉන්න ක්‍රමය, එහෙම නැත්නම් උපක් ක්‍රමය, upaya shili ක්‍රමය, උපක්‍රමය දැන් හොයනවා. ඒක හොඳයි. උපක්‍රමයක් හදන්න එපා. අපි මේක නුවණින් හඳුන ගන්න ඕන. ඉස්සෙල්ලා කාලය කියන්නේ මොකක්ද කියලා හඳුන ගන්න. ප්‍රශ්නේ ලියන්න නම් ප්‍රශ්නේ හඳුන ගන්න. ගැටේ ලියන්න නම් ගැටේ හඳුන ගන්න ඕන. ඒකට කාලය කියන්නේ මොකක්ද? අපි කාලය මනින මෙමි තියෙනවා. සාමාන්‍ය කාලය අපි මනින මෙමි තමයි තප්පර විනාඩි පැය දවස් සති මාස වසර දස වසර සිය වසර දහස් වසර ආදී වශයෙන් මනින. ඊට පස්සේ සංඛ්‍යාවක් කියන්න බැරි තරම් ඒවත් තියෙනවා. සංඛ්‍යය කියන කාලය හුදාන්නේ එකයි. ඒ කාලය කාලයෙන් තොර වූ තැන කියලා කියන්නේ කොහේද? අර කියපු කාලේ එකක්වත් ඒට අදාළ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අකාලිකෝ ධම්මෝ කියපු නිසා අපේ අය කියන හැම කල්හිම ඒක අවබෝධ කරගත හැකි බැවින් අකාලිකෝ ධම්මෝ කියලා. හැම කල්හිම ඒක අවබෝධ කරගන්න පුළුවන් අකාලික ධර්මය. කාලික ධර්මයේ හැම කල්හිම අවබෝධ කරගන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. මේ විඥානයේ ඇති වෙච්ච ප්‍රශ්නයක් තියෙන. ඒක විඥාණයෙන්ම නිදහස් කරාම ඒක ඉවරයි. හදාගත්ත ප්‍රශ්නේ නෙතිනේ. අවිද්‍යා පත්‍ය සංඛාරා විච්ඡ සිද්ධිය තියෙන මෙතන. ඒ උපක්‍රමයක් හොයනවා. උපක්‍රමය තමයි අචින්තියේ සුපසන්නානම් විපාකෝ හෝති අචින්තියෝ. ඔබ අනන්තය ප්‍රශංසා කරන කෙනෙක්, අගය කරන කෙනෙක්, දකින කෙනෙක්, වඩන කෙනෙක් බවට පත් වෙනවා. ඒ කියන්නේ අනන්තය කියන්නේ අකාලිකත්වය. විපාකයේ හැටියටත් ඔබට ලැබෙනවා අනන්තය. අනන්තේ විපාකයේ හැටියට ලැබුණාම එයා අකාලික ධර්මයේ වඩන කෙනෙක්. ඔබ ඔබ ළඟ සිටින කාලය, කාලේ විඥානය පරයා යා යුතුයි, ඉක්මවා යා යුතුයි. ඉන්ද්‍රිය විෂය සීමාවට වඩා එහා දෙයක් තිබෙනවායි කියලා දැකිය යුතුයි. එය ප්‍රත්‍යක්ෂ කරගත යුතුයි. එහි ගමන් කිරීමට කළ යුතු එකම කාර්යය තමයි ක්‍රියාවෙන් නිදහස් වීම. නතර වීම සඳහා දුවන්න. නතර නොවීම දුවන්න නතර වීම සඳහා වන උපක්‍රමය. නතර නොවීම දුවන්න නතර වීම සඳහා. ඒක තමයි උපක්‍රමික ස්වභාවය. අර සංඥා වලින් උගන්වන්න පුළුවන් ලෝකේ තියෙන දේවල්. මේ ලෝකෝත්තර ධර්මයේ කියලා වෙනවම නම් කිරීමක් කරලා හදලා තියෙන්නේ ඇයි? මේ ධර්මයේ සංඥාවන් වලින් තොරයි. වේදනාවන් වලින් තොරයි. සංඛාර වලින් තොරයි. නාම රූප දෙකෙන් තොරයි. විඥානයෙන් තොරයි. උපාදානය කිරීමට හැකිනම් ඒ අවස්ථා පහක් පෙන්වලා තියෙනවා. පස්සාකාරයක්. ඒ පස්සාකාරයෙන්ම තොර වූ වැඩපිළිවෙලක් තමයි ලෝකෝත්තර මාර්ගය. ඒ නිසා සංඥාවක් ලෙස හඳුනා ගන්නා වූ ක්‍රමවේදයට වඩා විශේෂ දැක්මක් ප්‍රකට කරගත යුතුයි, ප්‍රගුණ කළ යුතුයි. අධිචිත්ත අධිඥාන කියන ගුණයන් තමා තුළ, විශේෂයෙන් බලන ගුණයන් තමා තුළ වඩා දියුණු කරගත යුතුයි. ඉතින් තමාගේ බුද්ධියට නිගා කරනවා නෙමෙයි, පුජ්‍යල බුද්ධියට, මනුෂ්‍යයා සතු බුද්ධියට කරන්න බැරි දෙයක් මේක. ඒක විවේක ගන්නවල අධිචිත්තයක්, අධිඥානයක් තමා තුළ ජනිත කර ගැනීමක් කරන්න ඕන. තමන්ගේ තියෙන සාමාන්‍ය බුද්ධියට කරන්න පුළුවන් එන්නේ යන්න කන්න බොන්න දෙයක් කිව්වම මතක තියාගන්න, ඒක ආවර්ජනා කරන්න, ඒ වගේ දේවල් කරන්න පුළුවන්. ඉතින් මේක එතනින් එහා ගියපු කාරණයක් නිසා මේ දහමට කියනවා ඉන්ද්‍රිය විෂය ඉක්ම වූ, කාලය ඉක්ම වූ, ලෝකෝත්තර වූ, අවේදීත වූ දහමක් හැටියට නම් කරලා දෙන්නේ. ඒක මේක සංඥාවෙන් යන්න බෑ. සංඥාවෙන් සංඥාව ගත්තොත් ඒක වැරදි. සංඥාවෙන් නිවන දිහා බලන්න බෑ. සංඥා නිරෝධ, සලායතන නිරෝධ, පස්ස නිරෝධ. මං අහන්නේ මොනෝද නිරෝධ වෙන්නේ නැත්තේ කියලා? පටිච්ච සමුප්පාදේ මොනෝද නිරෝධ කරන්න නැත්තේ නේද? හැම දේව නිරෝධ කරන ධමයක් මිසක් එක දෙයක් අදිතරු කරගන්න කිව්වේ නෑ. අශේෂ විරාග නිරෝධෝ කියන වචනයකුත් අවසානයේ විශේෂයෙන්ම එකතු කරනවා. අර කොමත් කියලා දේශනා කළා අශේෂ විරාග නිරෝධෝ කියන වචනය ප්‍රකාශ කරා. එහෙනම් මොකුත් අපිට ඉතුරු කරගන්න දෙයක් දීලා නැහැ. තියෙන්නේ දුක්ඛන්දරාවක්. ඒක ඉතුරු එකතු කරගන්න දෙයක් නෑ. දුකට හේතු සමුදායක් මේ කොමත් හැරදා. ගෙවල් දොරවල් අතහැර දාන්න, යාන වාහන අතහැර දාන්න, කුඩි නෑයි ලොකු නෑයි ඔක්කොම අතහැර දාන්න. මනසෙන් ඔප්පු තිරප්පෝලින් නොවේ. හා ඔප්පු තිරප්පෝලින් අතහරින්න එපා. ඒවා තියෙන්නේ නෑ. ඒවා බාහිර ප්‍රයෝජනයට හරි වැදගත්. නැත්තම් මේ කාලේ රක්ෂිතිකවත් ඉන්න දෙනවද? හාමුදුරුවෝ කෙනෙකුට තින්න දෙන්නේ නැහැ, එළවල දානවා. ඔයත් අන්න විශේෂයෙන් ඉන්න දෙන්න. සොහොම් පිටෙන් එකවත් දැන් ඉන්න දෙනවද? ඒක මුලකාරයේ කියන්නේ එළවල දානවා. ඒ නිසා බාහිරින් නෙමෙයි අතහැරීම තියෙන්නේ. ඒවා ඔක්කොම සම්මත. ඒක නිර්වෝල් සහ පැහැදිලි විදියට තමන් කරන දේ පිළිබඳව තියෙනවා. බාහිරදී අනේ මේක සතෙ පුජ්‍යලයක් නෑ, එහෙනම් ඉතින් මගේ නමට ලිව්වත් එකයි වාහනේ අයිතිකාරයා ඔයානේ, ඔයාගේ නමටම තියෙන මම ලයිසන්ස් කරගෙන දුවන්න. එහෙම තිබුණොත් හොඳයි වැඩේ නේ. එහෙම කරන්න යන්නේ නෑනේ. ඈ එහෙම කරන්න යන්න බෑ. බුදුහාමුදුරුව අද වැඩේ ඉඳලා ජේතවනාරාමේ වැඩ සිටියත් ඒක එහෙම තමයි. බුදුරජාණන් වහන්සේට වෙන් කරපු ගන්න ඒකේ සමිතියට අදාළව උන්වහන්සේට යොදයි මේක අපේ සමාගමේ යටදී තියාගන්න බෑ කියන්නේ. ඉතින් මනසින් අතහරින වැඩපිළිවෙලක් තියෙන මනසින් අතහරින්නේ කෙසේද? අතහැරීමක් අතහැරීමේ. මනසින් අතහරින්නේ අතහැරීමක් අතහැරීමෙන්. අතහැරීමත් අතහරිනවා කියන්නේ එයා අතහරින්නවායි කියන සංඥාවත් එයාලා නැහැ. අන්නේ අය පිළිවෙලට, අන්නේ ක්‍රමවේදයට, අන්නේ උපායෙන් තමයි අපි මේ කාලයේ ඉන්නේ. හරි අමාරුයි. පැය 24 පුරාම හැමදාම කැරගෙන මිනිස්සයාට 25 වෙනි පැයක් හොයාගන්න හරි අමාරුයි. ඉතින් මේ බණ තේරෙන්නේ නැති නිසා මේකට වැඩි පිරිසක් ඉන්නේ නැහැ. තේරෙන්නේ නැති බණ හොයන පිරිසකට තමයි ඒක තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ. මොකද අපේ සමාජයේ උගන්වලා නැහැ තේරෙන්නේ නැති දේවල් හොයපම් පුතේ කියලා උගන්වලා නැහැ, තේරෙන්නේ නැති දේවල් බැරි දේවල් නොකර හිටපම් පුතේ කියලා තමයි කියලා තියෙන්නේ. මේ සමාජයට අපි කියනවා තේරෙන්නේ නැති දේවල් හොයපම් පුතේ, කරන්න බැරි වැඩ කරපම් කොහොම හරි උත්සාහ කරලා පුතේ කියලා මේ ඇත්තෝ උනන්දු කරවන්න ඕන. ඒ උනන්දු කිරීමෙන් තමයි මේ ධර්මය ප්‍රත්‍යක්ෂ කරන්නේ. ඇත්තෙන්ම මටත් මේක කලින් අnder දෙමල, මේ කියන කොටත් මට මේක අnder දෙමල, කොහොම හරි මේ අnder දෙවලේ ඕගොල්ලෝ තේරුම් කරගන්න ඕන. අnder දෙමල කියලා කියන්නේ තේරෙන්නේ නැති භාෂාවක් කියන එකයි. ඒකෙන් අදහස් කරන්න වෙන දෙයක් නෙමෙයි. ආන්තරා කිය මොකද්ද ප්‍රදේශයෙන් එන කට්ටියගේ දෙමල වලට මේ අnder දෙමල කියනවා කියලා කියනවා. ඉතින් ඒ නිසා අපි කල්පනා කරන්න බලන්න ඕන මේ නොතේරෙන දේ තේරුම් ගන්න මහන්සි වෙන්න. වැඩිපුර ධර්මය අහන, ධර්මය අහනකොට අර උපාය ඇහුවා, ධර්මය අහනකොට අපි තුල චින්තනය කරද්දී මමත්වයේ වැඩෙනවා, ධර්මය අහනකොට ඉබේ ශක්ති වශයෙන් අර ලෝකෝත්තර ශක්තිය නැති වෙනවා. ඒක එක උපායක්. ධර්මයේ නිතරම ඇසීම ලෝකෝත්තර ධර්මය හැබැයිනේ අවබෝධයෙන් දේශනා කරන, නිවන් පිණිස දේශනා කරන ධර්මයේ මහන්න ඕන ඔන්න එකක්. කල්යාණ මිත්‍රත්වයේ තියෙන්න ඕන, ධර්ම අවබෝධයේ වෙච්ච කෙනෙක් වෙන්න ඕන, එයාගේ සද්ධර්මය අහන්න ඕන, යෝනිසෝ මනසිකාරයේ නිතරම යෙදෙන්න ඕන. ප්‍රශ්න ඇති වෙනවා, ගැටලු ඇති වෙනවා, පිළිතුරු ලැබෙනවා, පිළිතුරු ප්‍රශ්න බවටපත් වෙනවා. ප්‍රශ්න පිළිතුරු දිහා අපාක්ෂිකව විපක්ෂිකව බලන්න ඕන. පක්ෂව විතරක්ම බලන්න හොඳ නැහැ, විපක්ෂිකවත් බලන්න ඕන. ඒකේ ප්‍රතිවිරුද්ධ පැත්තේ ඉඳගෙනත් බලන්න ඕනේ පිළිතුරු දිහා. ඊට පස්සේ නැවත නැවත අලුත් ක්‍රීම් වෙනවා. ඒ ගමම්මග ඔස්සේ යම් කිසි දවසක අපේ අධ්‍යයනයේ පූර්ණත්වය, එවත් අවබෝධයේ අභිපූර්ණත්වයටපත් වෙනවා. අපි තුල තියෙන මේ සක්කාය දිට්ඨිය සම්පූර්ණයෙන් දියව යන දවසක්, තුරන් වෙන දවසක්, නිදහස් වෙන දවසක් ඇති වෙනවා. එදාට කයට සැහැල්ලුයි, හිතට සැහැල්ලුයි, ඉන්ද්‍රයන් නිසලයි, සංවරයි, සාදු සාදු කියන අවස්ථාවක් උදා වෙනවා. ඒ තමයි මෙත්තාය වික්කවේ චේතෝ විමුක්තිය. මහණෙනි මම නම් කියන්නේ චේතෝ විමුක්තියටයි මෛත්‍රී කියලා. ඔය දිග සත්තු, කොට සත්තු, ඇල සත්තු, උපදින සත්තු, මැරෙන සත්තු නෙමෙයි. ඒ සත්වෝ ඉන්න තැනවල ඉඳාවේ. මහණෙනි මගේ නිර්වචනය මෙත්තාය වික්කවේ චේතෝ විමුක්තිය. මහණෙනි මෛත්‍රිය කියන්නේ චේතෝ විමුක්තියට. අර ටික නෙමෙයි බුදුහාමුදුරුවෝ ඒ ටික නෙමෙයි මහණෙනි මෙන්න මගේ මෛත්‍රිය කියලා නිර්වචනය කිරීමට දරපු උත්සාහය වැදගත් කොටස අත්හැරලා දැම්මා අර නිකන් කොට සතු දිග සතු අල්ලන්න ඇහෙන්න හදනවා ඒකයි අපිට වෙච්ච වරද ඒ නිසා ඒ සතුත් එහෙම ඉඳා ඒ සතුත් නෙදුක් නිරෝගීව ඉන්න ඕනේ තමා කියන සතා ඉස්සෙල්ලම දුක් නිරෝගී කරගන්න ඕන කෙලෙස් කහටෙන් තොර කරගන්න ඕන සුවපත් වූ සතෙක් බවට පත් කරගන්න ඕන සුවපත් වූ සතෙක් බවට පත් වෙලා අනිස්සත්තු නිදුක් නිරෝගී වේවා කියලා හිතමින් ඉන්න ඕනේ නිදුක් නිරෝගී වෙන විදියට වැඩ කරා. ඒකට කියනවා ප්‍රායෝගික මෛත්‍රිය කරා. නෑ හිත හිතා ඉඳලා වැඩක් නෑ. බඩකින්නම් මිනිස්සෙක් වෙන ඉස්සරහට. ඔයාගේ බඩ පිරේවා, ඔයාගේ බඩ පිරේවා, ඔයාගේ බඩ පිරේවා. කිරින්නේ. මිනිස්සේ කම්තුරකටපත් වෙනවා. අනේ ඔයා සූපත් වේවා, අනේ ඔයා ජීවත් වෙන්න. ඒ ඉන්නෝනේ වයස කම්මල එයා කල්පනා කරන්නේ මේ ළමයි දැන් රෝහලකට අරන් යන්න ඕන කියලා. මෙන්න බදාගෙන අනේ පුතේ යන්න එපා මාව දාන්න කියලා. බුද්ධිමතා කල්පනා කරන්නේ මේ යන්න එපා කියන්නේ නෙමෙයි මේ කරන්නේ තියෙන්නේ මෙයා වර්ගෙන ඉක්මනින් ගිහිල්ලා හෘදයේ යන එක වළක්වලා අවශ්‍ය කරන දේවල් ඔක්සිජන් ලබා දීලා මෙයාව ගොඩ ගන්නවා. අන්න ඒ වගේ අපි ඔයත්තන්ට අර අඥාන කෙනෙක් දක්වන මෛත්‍රිය දක්වන්නේ නැතුව ප්‍රායෝගික ක්‍රියාශීලී මෛත්‍රියටපත් වෙන්නේ බුදුහාමුදුරුවන්ගේ චේතෝ විමුක්තික මෛත්‍රිය හඳුනා ගන්න ඒ මෛත්‍රී විහරණය තුළ සිටීමෙන් පමණක් තමයි ඔය සිව්පසේ නායකාරයෙකුත් නොවන කෙනෙක් බවට පත් වෙන්නේ සද්ධර්ම අවබෝධය කරගත්ත කිසි කෙනෙක් සිව්පසේ නාය වෙන්නේ ඒක එහෙම තමයි මොකද හේතුව එයා සිව්පසේ වගේ නෙමේ ඒ වගේ කෝටි සියක කෝටි ගානකින් වටින දෙයක් සමාජයට දායාද කරන කෙනෙක් වෙන නිසා ඉතින් ඒ මෛත්‍රිය තමයි බුදුහාමුදුරුවෝ මෛත්‍රිය. එහෙම නැතු සීල සත්‍ය සූපත් වේවා කියන එක අදාළ වෙන්නේ අර කරුණා භාවනාවල් පැත්තට. ඒක බුදුහාමුදුරුවෝ කලිනුත් තිබුණා බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් මේ පහළ කරපු ධර්මය තමයි අපි තේරුම් කරගන්න ඕන. නොයස් වූ ධර්මය නොතිම වූ ධර්මය ලෝකේ පහළ කරේ බුදුහාමුදුරුවෝ. ඉතින් ඒ ශ්‍රී සම්ධර්මයේ මේ ශාසන ඉතිහාසයේ ඉඳලා මේ දක්වාම අපිට දායාදය කළ ඒ සියලුම මහරහතන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහරහතන් වහන්සේලාට මේ ධර්මය පරම්පාරිකව රැක්කා ආරක්ෂා කළ අවබෝධයෙන් ගෙන ඒ පිරිසට අපගේ නමස්කාරය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ලස්සන ගාථාවකින් ඒක කියන්න පුළුවන් ආනන්ද මහරහතන් වහන්සේ ප්‍රාර්ථනා කළ ආකාරයක් තියෙනවා. දස බල සීලබ්බවහා නිබ්බාන මහා සමුද්ද පරියන්තා අට්ඨංග මග්ග සලෙලා චින වචන නදී සිරන් වසතු. දස බල බුදුන්නම් සෙල් මුදුනති මතු වූ නිවන් නම් මහා සමුදුර කෙළවර කොට ඇති සතතින් අරි යටෙහි මඟ සිලිලින් සිහිල්ලූ නිති සුව දෙන ජිනවදන් ගඟ බෝකල් ගලාවා සෞ සතන් සනහ හැම දෙනාට තෙරුවන් සරණයි.